नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमरुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु साधु ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා ධර්ම දේශනා කිරීමෙන් බලාපොරොත්තු වුණේ මිනිසයා තුළ දෙවියන් තුළ සැබෑම ගුණධර්ම දියුණුවක් බලාපොරොත්තු වුණේ මිනිසයා තුළත් දෙවියන් තුළත් සැබෑ වූ ගුණධර්ම දියුණුවක් සැබෑ වූ ගුණධර්ම දියුණුවක් කියන්නේ මේක මේ ආටෝ පිට නැත්තම් බොරුවට ලෝකෙට පෙන්වන්න කරන එකක් නෙවෙයි ඒකටයි සැබෑ වූ ගුණධර්ම දියුණුවක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යාව හොඳට අධ්‍යයනය කළා කියලා සාමාන්‍ය ලෝකේ වෙන කිසිම කෙනෙක් නොකරන ආකාරයේ අධ්‍යයනයක් මිනිස්යා ගැන බුදුරජාණන් වහන්සේ කළා තියෙනවා. ඒකයි උන්වහන්සේගේ දේශනා ඊතරම්ම සාර්ථක වුණේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ඉක්මවා ගියා කියන්නේ සෑහෙන ලොකු කාලයක් නේ. නමුත් මේ අපි බුද්ධ දේශනා කියවනකොට අපිට හිතෙන්නේ ඊයේ පෙරේද උන්වහන්සේ පිරිනිවන් පෑවා වගේ කියලා. නේද? ඒ කියන්නේ ඊතරම්ම මේ බුද්ධ දේශනාවල් සජීවී. ඊතරම්ම අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරුණු හැබෑවක් බව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඊතරම්ම උන්වහන්සේගේ අදහසේ තියෙන පිරිසිදුකම තේරුම් ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ නැහැ ලකු පිරිසක් උන්වහන්සේ වට කරගෙන ඉන්නවා දකින්ද උන්වහන්සේ බලාපොරොත්තු වුණේ කොතරම් ආවත් ඒ අයගේ යම්කිසි දියුණුවක් දියුණුව කියලා අදහස් කළේ ආධ්‍යාත්මික දියුණුවක් එතකොට ඒ දියුණුව උන්වහන්සේ මොන විදිහටද හඳුනාගෙන සිටියේ කියන කාරණේ අපිට තේරුම් ගන්නත් ඒ වගේම අද දවසේ මේ යුගයේ ධර්මී ගණ ගන්න අපි ඒ කොහොමද ඇති කරගන්නේ කියලා දැනගන්නත් අපට බොහෝම වටිනා දේශනාවක් හම්බ වෙනවා මේ දේශනාවේ නම සත්පුරුෂ සූත්‍රය සත්පුරුෂයා ගැන වදාළ දේශන මේ ලෝකෙ සිටිනවා සත්පුරුෂයෝ ඒ වගේම ලෝකෙ සිටිනවා අසත්පුරුෂයෝ මේ ලෝකෙ සිටිනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ එවගේම ලෝකෙ සිටිනවා ආශෘතවත් පෘතජ්ජනයෝ ඉතින් මේ නිසා මේ ආශෘතවත් පෘතජ්ජන භාවයෙන් ආත්මිදී ශෘතවත් ආර්ය ශ්‍රාවකී බවට පත් වෙලා සත්පුරුෂෙක් වෙන්න අපිට මොනතරම් සුදුසුකම් වුමනායිද කියන කාරණේ අපිට වැදගත් නැද්ද අපි සියලු දෙනාටම වැදගත් මේ ලෝකේ බුද්ධිමත් ඕනෑම කෙනෙක් කැමති සත්පුරුෂෙක් වෙන්න මේ ලෝකේ කවුරුවත් මං හිතන්නේ නෝන තියෙන කෙනෙක් කැමති නෑ අසත්පුරුෂෙක් වෙන්න කැමති නෑ නෝන තියෙන හැමෝම කැමති සත්පුරුෂයන් වෙන්නයි ඒතර සත්පුරුෂකමට අපි දිනු කරගන්න බලාපොරොත්තු වෙන සත්පුරුෂකමට යම්කිසි බාධාවක් ඇති වෙනවා නම් ඒ බාධාව අපිට අඳුනගන්න බැරි නම් එතකොට අපිට ඒක අඳුනගන්න වාසනාව ලැබෙනවා බුද්ධ දේශනාවලින්. ඒතර බුද්ධ දේශනා ඇහුවට පස්සේ අපිට බුදුරජාණන් වහන්සේගේ සත්පුරුෂකම මොනතරම් ඉහළද කියලා අපිට හිතින් හිතා ගන්නවත් බෑ. ඉතින් උන්වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. භික්ෂුන් වහන්සේලාට එදා ඒ හවස දම් සභා මණ්ඩපේ රැස් වූ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මෙහිම වදාලා, මහණෙනි මා දැන් ඔබට සත්පුරුෂ ධර්මය, සත්පුරුෂයන්ගේ ගතිගුණ, සත්පුරුෂ ධර්මය කියන්නේ සත්පුරුෂයන්ගේ ගතිගුණ මං කියා දෙන්නම් කියනවා. අසත්පුරුෂ ධම්මා, අසත්පුරුෂයන්ගේ ගතිගුණත් මං කියලා දෙන්නම් කියනවා. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයන්ගේ ගතිගුණත් කියලා දෙන්නයි දැන් සූදානම් වෙන්නේ, අසත්පුරුෂයන්ගේ ගතිගුණයි. එතකොට දැන් අපි ඒ සත්පුරුෂ සූත්‍රයෙන් සත්පුරුෂ ගති අසත්පුරුෂ ගති දෙකම අහලා, අපි සත්පුරුෂ ගති තමයි දියුණු කරගන්න ඕනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ බොහොම ලස්සනට විස්තර කරනවා. මහණෙනි ඉස්සෙල් ඉගෙන ගන්න කියනවා අසත්පුරුෂ ගති. අසත්පුරුෂයෙකුගේ මොනවද තියෙන්නේ, අසත්පුරුෂයෙකුගේ ගති ගුණ. මෙන්න අසත්පුරුෂ ගතියක් කියනවා. මොකද්ද ඒ? මහණෙනි අසත්පුරුෂයා සමහර විට ඉහළ පැලැන්තී පවුලක උපන් කෙනෙක් වෙන්න පුළුවන් කියනවා. ඉහළ පැලැන්තියේ පවුලක උපන් කෙනෙක්. ඉතින් මෙයා මහණ වෙනවා. මහණ වෙලා කල්පනා කරනවා, මම වනාහි ඉහළ පැලැන්තියේ උපන් කෙනෙක්. මේ අනිත් භික්ෂුන් වහන්සේලා ඉහළ පවුල් වලින් ආපු අය නොවේ කියලා මහණෙනි ඒ පුද්ගලයා තමන්ගේ පවුල් පැලැන්තියෙම උලුප්ප උලුප්ප කතා කරනවා. තමන්ගේ පවුල් පැලැන්තියෙම උලුප්ප උලුප්ප කතා කරන හුවා දක්ව දක්ව පරං වම් බේති. අනිත් අයව හිලා දකිනවා. අයම්පි භික්කවේ අසත්පුරුෂ ධම්මෝ. මහණෙනි මෙන්න මේක අසත්පුරුෂ ගතිගුණයක්. අසත්පුරුෂ ගතිගුණයක්. එතකොට මේක කියනවා මහණෙනි සත්පුරුෂයා මෙන්න මෙහෙමයි කියන මේ ගැන හිතන්නේ. මාන්නි සත්පුරුෂයාත් ඉහළ පැලැන්තියෙන් ඇවිල්ලා පැවිදි වෙනවා. ඉහළ පැලැන්තිය පවුලකින් ඇවිල්ලා මහණෙනි සත්පුරුෂයෙක්. සත්පුරුෂයා කල්පනා කරන්නේ මෙහෙමයි කියනවා. ඉහළ පැලැන්තියේ උපන්නා කියලා ලෝභයේ ඇතිවෙන දේවල් හිතේ නැති වෙලා යන්නේ නැහැ. ආ සත්පුරුෂයා හිතනවා කියන මේ විදිහට. ඉහළ පැලැන්තිය උසස් පැලැන්තියක උපන්නා කියලා ඒ හේතුවෙන් ලෝභය ප්‍රහාණය වන්නේ නැහැ. ඉහළ පැලැන්තියක උපන්නා කියලා ඒ හේතුවෙන් ද්වේෂය ප්‍රහාණය වෙන්නේ නැහැ. ඉහළ පැලැන්තියක උපන්නා කියලා ඒ හේතුවෙන් මෝහය ප්‍රහාණය වෙන්නේ නැහැ. ඊට පස්සේ යා හිතන්න ඕනේ මෙහෙමයි කියනවා. ඉහළ පැලැන්තියක උපන්නේ නැතත් කෙනෙක් මහාන වෙලා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව ඊටා යහපත් ගුණ ධර්ම යුක්තව ධම්මානුධම්ම පටිපදාවෙන් ධර්මීය හැසිරීමෙන් වාසය කරනවා නම් ඒ ගැනමයි සැලකිලි ලැබිය යුත්තේ. ඒ පිළිබඳවමයි ප්‍රශංසා කළ යුත්තේ. පුද්ගලයා මැන්නේ කුලයෙන්ද ධර්මීය හැසිරීමෙන්ද? අන්න සත්පුරුෂයා මනින්නේ අන්නේ විදියටයි. එතකොට අසත්පුරුෂයා මනින්නේ උපන්න කුලයෙන්. උපන්න කුලයෙන් කියනවා මම ඉහළ පැලැන්තියේ කුලේ අයිති කෙනෙක්. අනිත් අය හීන කුලේ. එතකොට ඒ කීම තුල තමා වුවා දක්ව ගන්නකොට අනිත් එක්කෙනා හෙලා දකිනකොට එතන තමා අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා කියන්නේ. බලන්න අපි හිතුවේ නැහැ නේ අසත්පුරුෂයෙක් වෙනවා කියලා. මේ වගේ දෙයක් ඉන්නේ. බලන්න මේ වගේ සිටිවිලි පවා අපිට හානි කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා සත්පුරුෂයා හිතන්නේ කොහොමද ඉහළ පැලැන්තියේ උපන්නා කියලා ලෝභයේ ප්‍රහාණය වෙන්නේ නෑ, දේශයේ ප්‍රහාණය වෙන්නේ නෑ, මෝහනේ ප්‍රහාණය වෙන්නේ නෑ. නමුත් ඕනතරම් ඉන්නවා හීන කුලේ උසස් කුලේ නැතුව ඉපදිලා මහාන විලා ධර්මී හැසිරෙනවා, ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවා. සෝ පටිපදං ඒව අන්තරං කරිත්වා. එයා මේ ධර්මයේ හැසිරීමම හිතේ පිහිටුවා ගන්නවා. සත්පුරුෂ හිතේ පිහිටුවා ගන්න මොකද්ද? ධර්මයේ හැසිරීමම සත්පුරුෂයා හිතේ පිහිටුවාගෙන ඒ තමන්ගේ උසස් කුලය ගැන හිතට අරගෙන උලුප්පල කතා කරන්නේ නෑ. අනිත්‍යය කියලා දකින්නේ නෑ. මහණෙනි මේක සත්පුරුෂ ධර්මයයි. සම්පූර්ණ සූත්‍රයේ විස්තර කරගෙන යන්නේ සත්පුරුෂ ධර්මයේ හැටියට එක කරුණයි විස්තර කරන්නේ. දිගටම විස්තර කරන එක කරුණයි. මොකද සත්පුරුෂයා තමාට ලැබෙන දේවල් අල්ලගෙන උලුප්ප උලුප්ප හුවා දක්වගන්නේ නෑ. අනුන් කියලා දකින්නේ නෑ. මේකේ තේරුම මොකද්ද? සත්පුරුෂයා මාන්නෙන් තොරව ඉන්නවා. මාන්න කියන්නේ මොකද්ද? මාන්න කියන්නේ ගොඩක් අය තේරෙන්නේ නෑ. ආඩම්බරකම. තව වචනයක් කියන්නේ අහංකාරකම. තව වචනයක් ඔළුව. ඔළුව සත්පුරුෂයාගේ පුංචිද ලොකුද? ඈ අපි කියන ආ දැන් යාගේ ඔළුව ඉදිමිලා කියන්නේ නේද? අන්න ඔළුව උදුම්ම ගන්නෙ නෑ කියන එක. ඒතර සත්පුරුෂයෙක් වෙන්න නම් තියෙන සුදුසුකම මොකද්ද? ඔළුව උදුම්ම ගන්නෙ නෑ. ඒක තේරුම තමයි සාමාන්‍යයෙන් මේක තේරෙන හැටියට ඔළුව කියන එක ඕනම වෙලාවක ඉදිමෙන්න පුළුවනි. එතකොට සත්පුරුෂයා ඔළුව උදුම්ම ගන්නෙ නෑ. සත්පුරුෂයන් හැමතිස්සෙම ඉන්නේ කොහමද? ඔව් මාන්නෙන් තොරව වාසය කරනවා. හිතට ගන්නෙ නැතුව වාසය කරනවා. අහංකාර නැතුව වාසය කරනවා. ආඩම්බර නොවී වාසය කරනවා. ඒ වාසය කරන්න හේතුව මොකද්ද? ප්‍රතිපදාව ධර්මයේ හැසිරීම හදවතේ තියාගෙන ඉන්නවා. අන්න ඒකයි ඒකේ රහස. ඒ හදවතේ ධර්මයේ හැසිරීම තියාගෙන ඉන්න නිසායි එයාට පුළුවන්කම තියෙන්නේ නිදහස හිතන්න. එකනි දැන් යාගේ මින්ම මොකද්ද? ලෝභී ප්‍රහාණය කිරීම, දේචේ ප්‍රහාණය කිරීම, මොහේ ප්‍රහාණය කිරීම. ඊළඟට හිතනවා මෙහෙම. අසත්පුරුෂයෙක් ඉන්නවා මහාන වෙනවා ඇවිල්ලා වැදගත් පරම්පරාවකින්, පවුලකින්. ඊටසේ මහාන වෙලා කියන මම හරි වැදගත් පවුලකින් ඇවිල්ලා මහාන වුණේ. නුඹලා ඇසේ නොවේ. කියලා මොකද කරන්නේ? වැදගත් පවුල් කතාව ඉස්සරහට දාලා තමා හුවා දක්ව ගන්නවා. අනිත්‍යයි කියලා දකිනවා කියන මහණෙනි මේක අසත්පුරුෂකමක් කියන. ඒක මොකද්ද? වැදගත් පෞල් කතාව ඉස්සරහට ඇදගෙන අනිත්‍යයි කියලා දැකලා සාමාන්‍යයෙන් දිලිඳු දුප්පත් පෞල් වලින් ඇවිල්ලා මහාන වෙනවා. එතකොට වැදගත් පෞල් කතාව ඉස්සරහට අරගෙන හිට අනිත්‍යයි කියලා දකිනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පුද්ගලයා අසත්පුරුෂ ගතිගුණ වලින් යුක්තයි. නමුත් එයා වැදගත් පවුල් වලින් ආපු සත්පුරුෂයෙක් ඉන්නවා. වැදගත් පවුලකින් ඇවිල්ලා මහාන වෙලා. ඒ සත්පුරුෂයා කොහොමද හිතන්නේ? වැදගත් පවුලකින් ආවා කියලා ඒ හේතුවෙන් ලෝභේ ප්‍රහාණය වෙන්නේ නැහැ. දේශේ ප්‍රහාණය වෙන්නේත් නැහැ. මෝහේ ප්‍රහාණය වෙන්නේත් නැහැ. නමුත් වැදගත් පවුල් වලින් ආපු නැති අය ඕනතරම් මහාන වෙලා ඉන්නවා. ඒ අය ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්තයි, සාමීච ප්‍රතිපදාවෙන් යුක්තයි, අනුධම්මචාරි ධර්මානුකූලව ශාසන ධර්මයේ යෙදෙනවා. අන්න පිදිය යුත්තේ එතනයි කියනවා. එතකොට පිදිය යුතු කාරණේ වෙන්නේ වැදගත් පවුලකින් ආවා කියන කරුණ නෙමෙයි. පිදිය යුතු කාරණේ වෙන්නේ ධර්මයේ හැසිරීමයි. ප්‍රශංසා කළ යුත්තේ ධර්මයේ හැසිරීමටයි. ආන්නයා මොකද කරන්නේ? ඒ උතුම් ගුණ ධර්මම හදවතේ රුවාගෙන කිසි කෙනෙක්ව හෙලා දකින්න යන්නේ නෑ. තමන්ගේ පවුල් අපි ඒකට මොකද්ද කියන්නේ? වැදගත් පවුල් වලින් ආවා කියලා කියෝන එකට පම්පෝරි නේද? ඔව් පවුල් එම්පෝරි. එතකොට ඒක කරගෙන යන්නේ නෑ යා. ඒක කරගෙන යන්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා ඒක තමයි කියන්නේ සත්පුරුෂකම්. ඊළඟ එක සමහර වෙන ගොඩාක් ධනේ තියෙන පවුල් වලින් ඇවිල්ලා මහාන වෙනවා. බලන්න මේ බුදුරජාන් වහන්සේ කාලේ තිබිච්ච දේවල් මේ කියන්නේ. මහාන වෙනවා. මහාන වුණාට පස්සේ එයා ඒක කියවනවා. මොකද්ද කියන්නේ? මම බොහෝම සල්ලි වාගේ තියෙන, ඔව් ධන සම්පත් තියෙන තැනකින් ඇවිල්ලයි මහාන වුණේ. ඔහෙලා හැම නැත කියලා මොකද කරන්නේ? තමන්ව හුවා දක්ව ගන්නවා. අනුන් හෙලා දකින්න අපිට මෙච්චර ඉඩම් තිබ්බා, මෙච්චර තේවාසු තිබ්බා, මෙච්චර පොල්ලසු තිබ්බා, මෙච්චර කරාබු කැඩුවා නේද, මෙච්චර ගම්බිරිස් තිබ්බා කියලා, මෙච්චර සාධික තිබ්බා කියලා දැන් කියෝගෙන යනවා. දැන් ඒ වගේ සල්ලි තියෙන පවුලකින් ඇවිල්ලා මහාන වුණා කියලා අනිත් අය හෙලා දකිනවා. දැන් එහෙම නැති අය මොකද වෙන්නේ? මේ කරබාගෙන ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක මොකද්ද? අසත්පුරුෂකම. අසත්පුරුෂකම. සත්පුරුෂයා හිතන්නේ එහෙම නෙමෙයි. කොහොමද හිතන්නේ? ඔව් සල්ලි තියෙන පවුලකින් මහා ධනයක් තියෙන පවුලකින් ඇවිල්ලා මහාන වුණා කියලා. ඒ හේතුවෙන් ලෝභය ප්‍රහාණය වෙන්නේ නැහැ. ද්වේෂය ප්‍රහාණය වෙන්නේ නැහැ. මෝහය ප්‍රහාණය වෙන්නේ නැහැ. සාමාන්‍ය පවුලකින් ඇවිල්ලා මහාන වුණා. එයා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම් ධර්මයේ හැසිරෙනවා නම් යහපතේ හැසිරෙනවා නම් එයා තමයි පිදී යුත්තේ. එයා තමයි ගෞරව ලැබිය යුත්තේ. කියල ප්‍රතිපදාවම හදව තේරුවාගෙන අනුන්ව හිලා දකින්නේ තමන්ව උවා දක්ව ගන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? ගී කාලේ. නිකන් කෙනෙක්ද? ඈ සක්විති රජ වෙන්න හිටපු ඉහළම කුලී කෙනෙක්. දැන් බලන්න උන්වහන්සේගේ ජීවිතයේ එකක්වත් උන්වහන්සේගේ ජීවිතේ ගෑවිලාමක් තියනවද? රජපෞලේ කතාවක් ගෑවිලාමක් තියනවද? කුලමාන්‍යයක් අහලකවත් තියනවද? නැනේ කිසිම දෙයක් නැහැ. සමහර දවසවල උන්වහන්සේ බඩගින්නෙත් ඉන්නවා. සමහර දවසවල එක දවසක් තියෙනවා උන්වහන්සේ පාත්‍රය හොදගෙන පිණ්ඩපාති වඩිනවා. එතරම් ගම්මානයකට දිගටම වඩිනවා වඩිනවා. දානි කවුරුත් දෙන්නේ. එදා දාන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ හිස් අතින් පාත්‍රය අරගෙන ආපහු උන්වහන්සේ වැඩ සිටියේ කුටියට නැත්තම් වනයේට උන්වහන්සේ වඩිනවා. වඩනකට උන්වහන්සේ ඉදිරියට එනවා. මාරයා ඇවිල්ලා අහනවා ආ භාග්‍යතුන් වහන්සේට දන් වැරදිලා වගේ යද? ඌ මාරේ නුඹ දන් වැරද්දුවනේ. එහෙනම් ආපහු වඩින්ද? මම ලැබෙන සලස්සන්නම් කිව්වා. බුදුරජාණන් වහන්සේ උදේ නෑ නෑ නෑ මම බඩගින්නේ නෑ කිව්වා. මට කිසි ප්‍රශ්නයක් නෑ කිව්වා. කිව්වා මේ ප්‍රීතිය අනුභව කළා මට ඉන්න පුළුවන් කිව්වා මේ භක්තියෙන් නැතුවට. එතකොට උන්වහන්සේ බැටකෑවේ සමාජෙන් විතරක්ද? මාරයාගෙනුත් බෙට කෑවා. නමුත් උන්වහන්සේගේ ජීවිතය තුළ කිසිම ඒ වෙනුවෙන් උස් පහත් වීමක් දකින්න නැහැ. ඒකයි විශේෂත්වය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව කෙනෙක් කියනවා අසත්පුරුෂයෙක් කියනවා හරි ප්‍රසිද්ධයි. හොඳට පිරිවර සම්පත් තියෙනවා. දැන් අසත්පුරුෂයා හිතනවා මෙහෙම. කොහොමද හිතන්නේ? දැන් මම හරිම ප්‍රසිද්ධ කෙනෙක්. දැන් මට සෑහෙන පිරිස ඉන්නවා. අනිත් වී වික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධ නැහැ නේ. ඒ ඇත්තන්ට පිරිසත් නැහැ නේ කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ උදලා මෙයා මොකද කරන්නේ? ඒ ප්‍රසිද්ධිය මුල් කරගෙන තමාගේ ප්‍රසිද්ධිය මුල් කරගෙන තමාව හුවා දක්ව ගන්නවා. තමාගේ ප්‍රසිද්ධිය මුල් කරගෙන අනුන්ව හිලා දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර මහණෙනි මෙයත් අසත්පුරුෂ ගති ගුණයක්. හඳුරගෙන ප්‍රසිද්ධිය මුල් කරගෙන තමාගේ ප්‍රසිද්ධිය අයිති විදියට පාවිච්චි කරලා ඒක හුවා දක්වන්න යොදවනවා නම් අනුන් හිලා දකින්න යොදවනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සත්පුරුෂයා හිතන්නේ එහෙම නෙමෙයි කියනවා. සත්පුරුෂයා හිතන්නේ කොහොමද? ප්‍රසිද්ධියට පත් වුණා කියලා. තමන්ගේ වටේ පිරිවර සේනාව හිටියා කියලා ඒ හේතුවෙන් ලෝභය ප්‍රහාණය වන්නේ නැහැ. ප්‍රසිද්ධියට පත් වුණා කියලා ඒ හේතුවෙන් ද්වේෂය ප්‍රහාණය වන්නේ නැහැ. ප්‍රසිද්ධියට පත් වුණා කියලා ඒ හේතුවෙන් මෝහය ප්‍රහාණය වන්නේ නැහැ. ඒකේ තේරුම මොකද්ද? කෙනෙක් ප්‍රසිද්ධ වුණා කියලා ඒක චිත්ත දියුණුවට යාගේ කිසිසේත්ම අදාළ නැහැ. උසස් කුලේ උපන්නා කියලා ඒක යාගේ චිත්ත දියුණුවට අදාළ නැහැ. වැදගත් පෞලක උපන්නා කියලා ඒක යාගේ චිත්ත දියුණුවට අදාළ නැහැ. එතකොට සල්ලි තිබුණා කියලා ඒක යාගේ චිත්ත දියුණුවට අදාළ නැහැ. එතකොට නුවණ තියෙන කෙනා සත්පුරුෂයා කල්පනා කරනවා මේ ප්‍රසිද්ධ වුණා කියලා ලෝභය නැති වෙන්නෙත් නැහැ. ද්වේෂය නැති වෙන්නෙත් නැහැ. මෝහය නැති වෙන්නෙත් නැහැ. ප්‍රසිද්ධ නැති අය ඕන තරම් ඉන්න පුළුවන්. ධර්මයේ හැසිරෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන ආන්නේක තමයි අදගත්තේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔබ හිතන්නේ මොකද මේ සාමාන්‍ය ලෝක සත්‍ය ප්‍රසිද්ධියට ආසද නැද්ද? ආසයි. ප්‍රසිද්ධිය උදෙසා මිනිස්සු මොනතරම් දේවල් කරනවාද? මොනතරම් දේවල් කරනවාද? ඒ නිසා ප්‍රසිද්ධිය උදෙසා මිනිස්සුන්ට කිව්වොත් එහෙම නිකන් නටනට පාර යන්න ඔයා ප්‍රසිද්ධ වෙයි කියලා කරන්නේ නැද්ද ඒක? තරකට නටයි. කරන්න පුළුවන්. මිනිස්සු ඇයි සමහරින්න කල්පනා කරන්න කොහොම හරි හොඳින් හෝ නරකින් හෝ තමන්ගේ නම හැමෝම දැනගන්නවට ආසයි. ඒතර හොඳින් හෝ නරකින් හෝ මොන මොන හරි කරනවා. අන්නේ එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ ආයේ හුවා දක්ව ගන්නවා. අසත්පුරුෂකම. සත්පුරුෂයා හිතන්නේම නෙමෙයි මේ ප්‍රසිද්ධිය කියන එක හේතුවෙන් කිසි දවසක ලෝභය ප්‍රහාණය වෙන්නේ නැහැ. ඊළඟට ද්වේෂය ප්‍රහාණය වෙන්නේ නැහැ. මෝහය ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න කෙනෙකුගේ ප්‍රසිද්ධිය එයාගේ චිත්ත දියුණුවට අදාළද නැද්ද? අදාළ නැහැ. ඒක හොඳට මතක තියාගන්න වැදගත් කරුණ මේ. එතකොට සත්පුරුෂයා නෝණින් කල්පනා කරන්නේ කොහොමද ප්‍රසිද්ධ නැති අය ඕන තරම් ඉන්න පුළුවන්? ධර්මයේ හැසිරෙන ධර්මානුධර්ම ප්‍රතිපදා වේදෙන ගුණවන්තකම් තියෙන යහපත් ගතිගුණ තියෙන හොඳයි ඉන්න පුළුවන්. එතකොට ව්‍යා කල්පනා කරන හැබෑ ලෙසම පිදී යුත්තේ ආන්යයි. එයාටයි ගෞරව සම්මාන ලැබිය යුත්තේ. එතකොට ඒ හේතුවෙන් එයා ඒ විදිහට සලකලා එයා ප්‍රතිපදාවම ගුණවන්තකමම හිතේ තියාගෙන ඉන්නවා. තමා හුවා දක්වා ගන්නෙත් නැහැ. අනුන් දිලා දකින්නෙත් නැහැ. මතකද සත්පුරුෂයන්ගෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ එක දවසක් දේශනා කළේ මොකද්ද? යම් තැනක යහපත් අවවාද ගන්න පුළුවන් ගුණධර්ම රකින්න සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇද්ද? උන්වහන්සේලා මාගේ හිස මත වැඩ සිටීවා. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ මාන්නේ කියන එක අහලකවත් නැහැ. මාගේ හිස මත වැඩ සිටීවා කිව්වා. මාන්නේ ඇති වෙන ආකාරය හොයන්නත් බෑ අපිට. ඒ නිසා හොඳට නුවණින්ම කල්පනා කර කර තමයි දැන් මේ කියන්නේ. සත්පුරුෂෙක් හැටියට නුවණින් කල්පනා කරන මිම්මක්, මේක හොඳ මිම්මක් තියෙනවා. මොකක්ද මිම්ම? ඒ තමන්ට ලැබෙන දේවල් තමන්ගේ මානසික දියුණුවට කොතරම් බලපානවද කියලා තමන් නුවණින් කල්පනා කරන්න ඕනේ. එතකොට මානසික දියුණුවට බලපාන්නේ නැහැ කෙනෙකුගේ ප්‍රසිද්ධිය. එතකොට ප්‍රසිද්ධ වෙච්ච පමණින් ඒක දියුණුවේක ලක්ෂණයක් හැටියට ඒක සලකන්න බෑ. ඒක දියුණුවක ලක්ෂණයක් නෙවෙයි. එතකොට සල්ලි තිබිච්ච පමණින් ඒක දියුණුවක ලක්ෂණයක් නෙවෙයි. ඉහළ කුලයක උපන්න පමණින් ඒක දියුණුවක ලක්ෂණයක් නෙවෙයි. ඊළඟට තියෙනවා අසත්පුරුෂයෙක් ඉන්නවා මහාන වෙලා. එතකොට මේ අසත්පුරුෂයාට ලැබෙනවා හොඳ සිවුරු, ප්‍රණීත දානෙ, හොඳ කුටි, ගිලම්පස, බෙහෙත් පිරිකර ලැබෙනවා. අසත්පුරුෂයා මෙහෙම කල්පනා කරනවා, දැන් මට නිව ලැබෙන්නේ, දැන් මටනේ හොඳ වටිනා සිවුරු ලැබෙන්නේ, මටනේ දැන් ප්‍රණීත ආහාර පාන ලැබෙන්නේ, දැන් මටනේ හොඳ කුටි ලැබෙන්නේ, දැන් මටනේ හොඳ ගිලම්පස බෙහෙත් වර්ග ලැබෙන්නේ. අනේ මේ අනිත් උන්නාන්සලා පිනමදි. අනිත් උන්නාන්සලාට සිවුරු පිරිකර හොඳේව හම්බ වෙන්නේ නැහනේ, හොඳට දානමාන නැහනේ, හොඳට ගිලම්පස බෙහෙත් පිරිකර නැහැ. නමුත් ඒ වුණාට, ඒ උන්නාන්සල නැතුණාට අපිට තියෙනවානේ කියලා. මොකද කරන්නේ? චීවර පින්ඳ පාත සේනාසන ආදී ලාභය මුල් කරගෙන තමාව හුවා දක්ව ගන්නවා. ඊළඟට ලාභය මුල් කරගෙන අනුන්ව හිලා දකිනවා. මහණෙනි, මේ අසත්පුරුෂයෙකුගේ ගතිගුණයක් කියනවා. අසත්පුරුෂයෙකුගේ ගතිගුණයක් කියනවා. ලාභය මුල් කරගෙන තමාව හුවා දැක්වීමත් අනුන්ව හිලා දැකීමත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සනට. සත්පුරුෂයා හිතන්නේ මෙහෙම කියනෝ නෑ නෑ නෑ හොඳ වටිනා සිවුරු ලැබුණා කියලා. සත්පුරුෂයා හිතනවා කියන වටිනා සිවුරු ලැබුණා කියලා, හොඳට තමන්ට ප්‍රණීත ආහාර පාන ලැබුණා කියලා, ලස්සන කුටියක් ලැබුණා කියලා, බේටේත් ලැබුණා කියලා. ඒ හේතුවෙන් ලෝභය ප්‍රහාණය වෙන්නේ නෑ. ඒ හේතුවෙන් ද්වේෂය ප්‍රහාණය වෙන්නේ නෑ. ඒ හේතුවෙන් මෝහය ප්‍රහාණය වෙන්නේ නෑ. ඒ නිසා කෙනෙක් ඉන්න පුළුවන් හොඳට සිවුරු පිරිකර ලැබෙන්නේ නැති, හරිහමන් දානයක් නැති, ඉන්න හිටින්න පිළිවෙලක් ඇති කුටියක් නැති, බේත්හීත් නැති කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි ඒ කෙනා ධර්මයේ හැසිරෙනවා නම්, සතර සතිපට්ඨානයේ යෙදෙනවා නම්, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස මහන්සි ගන්නවා නම්, එමයි උතුම්, එමයි ගෞරව සම්මාන ලැබිය යුතු කාරණය. දැන් බලන්න මේ බුද්ධ දේශනාවදී බැලුවම පේනවා ලෝකයේ පිදිය යුත්තා ධර්මයේ හැසිරෙන්නාමයි. සාමාන්‍ය දැන් මේක කියන්නේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු බලන මිම්මයි, ධර්මයේ හැසිරෙන මිම්මයි කලවම් කර නොගැනීමටයි. සාමාන්‍ය මිනිස්සුන් කියන හා හරිය හොඳ වැදගත් පෞලක උපන්න කෙනෙක් කියන්නේ දීම කියන හරිය වැදගත් කියන. ඊළඟට තව කෙනෙක් දිහා බලලා කියනවා හරිය සල්ලි කාර්යාරය. ආරයට හොඳට සල්ලි භාගය තියෙනවා. ඒ හේතුවෙන් එයා ගෞරවයට සම්මානයට ලක් වෙනවා. තව කෙනෙක් දිහා බලලා කියනවා හරිය හරිය ප්‍රසිද්ධයි. හා ෆොටෝ එකක් ගන්න ඉක්මනට කියනවා. හරිය ප්‍රසිද්ධයි කියනවා. ඒ හේතුවෙන් එයා ගෞරවණීය කෙනෙක් බවට පත් වෙලා. ඊළඟට තව කෙනෙක් බලලා කියනවා හරියට ලැබෙනවා අන්නරයට. සීවිලි ධාතු තියෙනවා එතන. හරිය ලැබෙනවා කියනවා. ඒ කොහෙට ලැබෙනවද මිනිස්සු කියනවනේ එහෙමනේ. ආ සීවිලි ධාතු මදිනවා වෙන්නේ නැති හොරාට. ඒක තමයි කියනවා මේ ලැබෙන්නේ. එතකොට මේ ආන්න ලැබෙනවා. ඒ ඔක්කොම සලකන්නේ සමාජය තුළ ප්‍රශංසා ලැබෙන කරුණ හැටියටයි. නමුත් සත්පුරුෂයා ප්‍රශංසා ලැබෙන කරුණ හැටියට හරියම දේ අල්ලගෙන තියෙන මොකද්ද? ධර්මයේ හැසිරීමමයි. ධර්මානුකූල ජීවිතයමයි. ඒම හදවතේ තියාගෙන තමන්ට ලැබෙන ලාභ සත්කාර සම්මාන වලින් තමන් හොවා දක්වා ගන්නෙත් නැහැ. අනුන්ව හිලා දකින්නෙත් නැහැ. ඊළඟට පෙන්වා දෙනවා අසත්පුරුෂයා ඉන්නවා. අසත්පුරුෂෙක් ඉන්නවා. මේ අසත්පුරුෂයා හොඳට මහන්සි වෙලා ධර්මයේ ඉගෙන ගන්නවා. ධර්මයේ ඉගෙනගෙන බෞස්ෘත වෙනවා. ඒ බෞස්ෘත වුණාට පස්සේ අසත්පුරුෂයාගේ අදහස මොකද්ද? අනිත්‍ය කිනාව හෙලා දකිනා කියාගෙන බලන්න බාරක දන්නවද කියලා අහනවා. අනේ නෑ නුඹල මොනවද දන්නේ කියලා අහනවා. දන්නේ මමනේ කියනවා. එතකොට මොකද වෙන්නේ? එහෙම කළා අසත්පුරුෂයා අනිත්‍ය කිනාව හෙලා දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා අසත්පුරුෂ භික්ෂුව වුණත් හිතන්න පුළුවන් කියනවා මමයි බෞස්ෘත. ඉමේ පනඤ්ඤේ භික්ඛුන බෞස්ෘතා. මේ අනිත් භික්ෂුන් වහන්සේලා බෞස්ෘත නෑ. මොකද හේතුව? දැන් එහෙම කළා මොකද කරන්නේ? තමාවම හුවා දක්වනවා. අනිත් අයව හෙලා දකිනවා. බුදුරජාණන් වහන්සේ කාලෙත් මෙහෙම හිටියා. යාළුවෝ දෙන්නේ මහාන වුණා. මහාන වුණාට පස්සේ එක්කෙනෙක් බොහොම මහන්සි වෙලා ධර්මය ඉගෙන ගත්තා. ඉගෙනගෙන දැන් ඉතින් පිරිසකට උගන්වනවා. අනිත් යාළුවා ඉතින් වයසයි. එයා ඉතින් පාඩි පොඩ්ඩක් ඉගෙනගෙන දැන් ඉතින් භාවනා කරනවා. ඉගෙනගත්තු ටික පුහුණු කරනවා. පුහුණු වෙනවා. මහන්සි වෙනවා. සතර සතිපට්ඨානෙ වඩනවා. කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ ගුණවත්කමින් වැඩෙනකට උන්වහන්සේ කොහොම හරි තාතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් අර ස්වාමීන් වහන්සේ තාම පුතජන ධර්මය උගන්වනවා. ඊට පස්සේ දැන් ඉතින් දවසක් ඒ ස්වාමීන් වහන්සේ අර හුදෙකලා වාසය කරන වැඩි ඉච්ඡර ධර්මයේ දන්නේ නැති එක්කෙනා තාතන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ බහා දකින්නේ. ඒතර අර ස්වාමීන් වහන්සේ පිරිසක් එක්ක වැඩියා. දැන් ඊ ස්වාමීන් වහන්සේ විශාල සැලකිලි සම්මාන හම්බ වෙනවා. මොකද අර ධර්මයේ උගන්වනවා කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඉඳෙද්දි අර ධර්මඥානෙ නැති ස්වාමීන් වහන්සේ වට කරගෙන වඳින්න පුදන්න පටන් ගත්තා. ඒ අර පොඩි නමල. ඒතර අර මේ අර උගතට හිතට පොඩ්ඩක් රිදුනා. උගත කල්පනා කළා මමයි මොන්දලාට උගන්වන්නේ. නමුත් මේ උදවිය ගිහින් වඳින්න පුදන්නේ අර උගත්කමක් නැති එක්කෙනාටයි. ආ දැන් මං මොන ගෙහිද්දෙන්කො මං දැන් අහන්නම් පිරිසිමැද්දි ප්‍රශ්න ටික උත්තර දෙන්න බැරි වෙන්න කියලා. දැන් බලන්න මේ හිත ඇතුලේ එන විදියනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සිද්ධි දැක්කා. දැකලා තේරුම් ගත්තා බැරි වෙලාවත් අර ප්‍රශ්න ඇහුවොත් අර බෞස්ෘත එක්කෙනා එයා ප්‍රශ්න අහන්නේ පිරිසිදු චේතනාවෙන් නෙවෙයි. හිලා දකින්නනේ. එතකොට අරයට සිද්ධ වෙනවා ආර්ය උපවාද කර්මය. එතකොට යාට ධර්ම අවබෝධ කරගන්න බැරුව යනවා. දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක යාට පිනක් තියෙනවා ධර්මය අවබෝධ කරන්න. ඒ පින වැහෙනවා. බුදුරජාණන් වහන්සේ බලන කොච්චර කරුණාවන්තද කියලා උන්වහන්සේ වැඩියා. උන්වහන්සේ වැඩලා තින් කතාබස් කළා. කතාබස් කළා දැන් එතකොට බුදුරජාණන් වහන්සේ වැඩපු වෙලාවේ අර බෞස්ෘතී එක්කෙනත් ඇවිල්ලා වැඳා. අර ඉච්ඡ දනුමක් නැති රාහතන් වහන්සේත් ඇවිල්ලා වැන්දා. බුදුරජාණන් වහන්සේ වා කොහොමද මේ දැන් වා සතර සතිපට්ඨාන වැඩුවද? වැඩුව ස්වාමීනි. ඉගෙනීම අනේ මට ඉච්ඡ ඉගෙන ගන්න හම්බුනේ නැහැ කිව්වා. මම සූත්‍ර කීපයක් විතරක් දරාගෙන මම මේක පුහුණු කරනවා කිව්වා. බොහොම හොඳයි කිව්වා. ඊට පස්සේ ආව සතර සතිපට්ඨානේ කොහොමද වැඩිවේ? මම මේ විදිහට වැඩිවේ කිව්වා. සමාධි දියුණු කළාද? දියුණු කළා කිව්වා. ධ්‍යාන හතරම දියුණු කළා කිව්වා. ඊට පස්සේ ඇහුවා බුද්ධංග ධර්ම එකක් වැඩුවයි කිව්වා. දැන් අරහත්ත්වයට යනකම් අර රහතන් වහන්සේ විස්තර කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වල දේශනා කළා ගොඩාක් දැනගත්තත් ඒක අනුගමනය කරන්නේ නැත්නම් සුවඳ නැති මලක් වගේ කිව්වා. ටිකක් දැනගෙන හරි ඒක අනුගමනය කරනවා නම් සුවඳ ඇති මලක් වගේ කිව්වා. ඉතින් මේ නිසා අර ධර්මඥානේ ලබා ගන්න කෙනා ඒ ධර්මඥානේ ප්‍රායෝගිකව අනුගමනය කරගන්න දක්ෂ වීම ඊටම වැදගත්. මොකද සමාජය තුළ මම හරියට බලලා තියෙනවා මේ බොහෝ දිනෙක මට උනත් මතක ඉස්සර සමහර මම ওই දහම් වසරම් පටන් ගත්ත මුල් කාලේ ඉස්සර වයසක උපාසක මාතුරු හිටියා කීප දෙනෙක් ඇවිල්ලා මේ එහෙමෙන් පරණ පොත් කියවනවා පොත් කියවලා සටහන් කරගෙන ඇවිල්ලා දෙන්නම් බැටේ කියලා එනවා ඇවිල්ලා පිරිස මැද්දේ නැගිටලා ප්‍රශ්න අහනවා ඒකෙන් බලාපොරොත්තු වෙන මොකක්ද යා දැන් උත්තර දී ගන්න බැරි වුණොත් ඉතින් යා ඉතින් එතකොට ඒ හරිනේ යාට යාට නේ එතකොට ඒකේ සම්මානේ සමහර දවසත් මම ප්‍රශ්න මම දන්නේ නැත්තම් මම දන්නේ නැහැ කියලා ඉතින් නොදන්න දියක් දන්නවා කියලා නිකන් අමාරු වෙටින්න ඕනේද ඉතින් ඒ නිසා ඒ වගේ සමහර ඉතින් මං කියන මට නම් ඒක මතක නැහැ දන්නේ ඔබ හිතන්නේ මොකද නොදන්නා දියක් දන්නවා කියලා පෙන්වන්න හදන එකද හොඳ දන්නේ නැහැ කියලා අවංක කියන එකද දන්නේ නැහැ කියලා අවංක කියලා නින්දාවල් ලැබුණත් ප්‍රශ්නයක් නැහැ දන්නවා කියලා නිකන් පටලෝගෙන නොදන්න දෙමළට ගිහිල්ලා නේද නහ ගන්න ඕනේද ඉතින් ඒ නිසා ඉස්සර ඉඳලා මං මේ මතේ හිටියා දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා එහෙමනේ වෙන්න ඕනේ නේ ඉතින් ඒ නිසා සත්පුරුෂයා Tamange දැනුම හුවා දක්වලා අනිත් අයව හිලා දකින්නේ නෑ එක තැනක තියෙනවා මේ දැන් කාලේ මොනවද කියලා හිතුණා සිද්ධි ඒ කාලේ මේ චූටි දේවල් විශාල දේවල් හැටියට රහතන් වහන්සේලා දැකලා තියෙනවා එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා කස්සප මහරහතන් වහන්සේට කස්සප මමත් සංඝයාට අවවාද කරන්නම් ඔබත් සංඝයාට අවවාද කරන්න බෑ කියන්නේ මෙහෙමයි බෑ කියන වචනේ කියන්නේ අනේ ස්වාමීනි මේ පිරිස හරි අකීකරුයි කියනවා කියෙන් දිහන්නේ නැහැ කියනවා එහෙමක කියලා නෝ කියලා කියනවා ආනන්ද හාමුදුරන්ගේ ගෝලයෙකුයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ගෝලයෙකුයි දෙන්නේ මං ආගෙන හිටියා ඒ දින ධර්මීය පාඩම් කරලා තියෙන තරඟිටේ කියනවා හා කියාපම් බලන්න ඔබට කොච්චර පුළුවන්ද පාඩම් කරන්න කියලා පාඩම් කරන තරඟිට මම ඒ තේරුම් ගත්ත කෙන මේ තරඟිට මේගොල්ලෝ ඉගෙන ගත්තේ අපිට හිතාගන්න බෑ මං ඒ දැන් ඒක දැන් අපි හිතන්නේ එච්චර ලොකු එකක් හැටියට අපිට තේරෙන්නේ නෑනේ ඇයි ඈ සුදු රෙද්දකට චූටි තිතක් වැටුනොත් මොකද වෙන්නේ ලකුවට පේනවා ගොම බාල්දියකට මොනවට නත්වන්න පුළුවන්ද ආ ඒ කාලේ ඒ රහතන් වහන්සේලා හිටපු සමාජයේ සුදු රෙද්දක් වගේ හොයන්න බෑ අද ගොම බාල්දියක් වගේ ලෝකේ අද ලකුව වෙනසක් තියෙනවා සුදු රෙද්දකට ගොම ටිකක් වැටුනොත් හොඳට පේනවා ගොම බාල්දිය නම් ගොමමනේ තියෙන්නේ ඒ වගේ වෙනස ඉතින් ඒක පාවා දැකලා කියනවා ඒක කියලා කියනවා මෙහිමයි මේ තරඟෙට ඉගෙන ගන්නවා සාමාන්‍ය අපිට තේරුම් ගන්න හිතන්නේ ඒක ඒගොල්ලන්ට උපකාර වෙයි දැන් අපි හිතාගෙන ඉන්නේ අධ්‍යාපනයේ තරඟයක් ඕනේ කියලානේ නේද දැන් අපි දන්නවා සමහර විට දහම් පාසල් තරඟ හදනවා ඊට පස්සේ දහම් පාසල් රණ්ඩු වෙනවා ගහ ගන්නවා වංචා කරනවා හොරකම් කරනවා කියන්නේ නැද්ද ඒවා එතකොට මේ දහම් අධ්‍යාපනයේ මූලික අර්ථය එහෙමම විනාශයි එතකොට අපිට තේරෙනවා මේ යුගයේ කල්පනා කරන්නේ තරඟේ තමයි මනුෂ්‍යයාගේ හැකියාව කුසලතාවයේ මයින් මිම්ම ගෝබාල්දී මේ යුගයේ තියෙන. ඒ යුගයේම නැහැ ඒ යුගයේ කල්පනා කළේ මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මික ගුණෙමයි. ඒකනේ විශේෂ යුගයක් නේ ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්පුරුෂයා හිතනවා බෞස්ෘත වුණා කියලා. බොහෝ ධර්ම ඉගෙන ගත්තා කියලා. ඒ හේතුවෙන් ලෝභී ප්‍රහාණය වන්නේ නැහැ. බෞස්ෘත වුණා කියලා ඒ හේතුවෙන් දේශයේ ප්‍රහාණය වන්නෙත් නෑ බෞස්ෘතුනා කියලා හේතුවෙන් මෝහයේ ප්‍රහාණය වන්නෙත් නෑ බෞස්ෘත නොවි උනත් ධර්මයේ හැසිරෙනවා නම් ධර්මානුචාරීව වාසය කරනවා නම් ධර්මයේ තුල ඉන්නවා නම් එයාමයි පිරිවිත්තේ මට දැන් මතක් වුණා එක සිද්ධියක් බුද්ධ කාලේ එක හාඳුරු කෙනෙකුට කුටියක් හදාගන්න ඒ හාඳුරන්ට උරුණා මේ ගහක් කපන්න ඒ ගහේ හිටියා දේවතාවක් යා පේන්න ආවා. ඇවිල්ලා කිව්වා මේ අනේ මේ ගහ කපන්න එපා මේක මගේ විමානේ. අර හාමුදුරුවෝ කියන්නේ ඔහේ විමාන ඔහේ ඕන් තැනකට යන්න කියලා මේක කැපුවා. කවුරු මොකද වුනේ අර දේවතාවටගේ අතකුත් තුවාල වෙලා. ඊට පස්සේ දේවතාවට හිතුණා නේ මේක මරන්න ඇත්නම් කියලා දරුණු සිටිවිල්ලක් ආවා. ඇවිල්ලා ඊට පස්සේ දේවතාව මුකුත් කරන්න නැතුව බුදුරජාන් වහන්සේට ගිහින් කිව්වා. බුදුරජාන් වහන්සේ බොහෝම ප්‍රශංසා කළා. ප්‍රශංසා කළේ මොකේදද? ඉවසීමට. එතන ඉවසීම කියන්නේ එතකොට ගුණයක්. ඒ වගේ මට හම්බ වෙලා තියෙනවා ලංකාවේදීත් ඒ වගේ එක සිද්ධියක්. එක හාඳුරු කෙනෙක් මම ඒ හාඳුරු මට ඒ සිද්ධිය කිව්වේ කැලෑබද ප්‍රදේශයක වාසය කරනකොට ඔය එකේ වරින් වරට වස්වසන හාමුදුරු එක්තරා ගහක් මට මතකයි ඒ ගහ රුක්කත්තන ගහක් හරි මොන හරි ගහක් මේ ගහේ පහන පත්තු කරන්න පුරුදු වෙලා ඉතින් කාලයක් ගියපස්සේ ඒ පහන පත්තු කිරීම අතහැරලා දාලා ඒ අවුරුත්තියකට සලකලා නැහැ ඉතින් මේ හාඳුරුන්ට හිතිලා තියෙනවා ඒ හරියේ පොඩි විහාරයක් හදන්න ඕනේ කියලා තනියම කුටියක බොහොම තරුණ හාමුදුර කෙනෙක් කුටියක ඉන්නකොට ගමේ උපාසක මහතුරුට තෙන්න කියලා දැන් මේ ගහේ දැන් මේ ගහ කපන්න පටන් ගත්තා. දැන් මුල ඉඳලා දැන් පොරවක් අරගෙන ගහ කපනවා. ගහ කපනකොට මේ ඒ හාමුදුරු කියලා තියෙනවා මේ උපාසක මහත්තය තේ වතුර ටිකක් වක් කරන් ඉන්න හවස 4ට විතර. තේ කහට ටිකක් අරගෙන ඉන්න අන්න කුසියේ තේ කහට තියෙනවා අන්න අතන හකුරු තියෙනවා. අරගෙන ඉන්න කියලා. දැන් ඉතින් හකුරු ගෑල්ලගේ කහට ටික අදාගෙන ඉඳ උපාසක මහත්තය ගියා. මේ පොඩි හාමුදුරු මේ අවුරුදු එතකොට වයස 18ක 20ක හාමුදුරු කෙනෙක්. අයිනම තියෙනවා නාරංගහක්. නාරංගහේ මේ සිවුර ගලවලා තියලා මොකද කළේ ගහ කැවුවා. ගහ කපනකොට ගහ කඩාගෙන වැටුණා. වැටෙනකොට ගහෙන් කෙනෙක් ආවා. කෙනෙක් ඇවිල්ලා මේ හාමුදුරුගේ අත් දෙකින් අල්ලලා පොලේ ගැහුවා. පොලේක මට හාමුදුරු පෙන්නවා මේ මේ මේ ලෑට ඔක්කොම කැඩිලා. මේ අත් ඔක්කොම කැඩිලා. කකුල්. ඊට පස්සේ අර උපාසක මහත්තය එනකොට හාමුදුරු සීනතු වැල්ලා ඉන්නෝ ලේ පිරාගෙන. ඊට පස්සේ ගෙනිච්ච ඉස්පිරිතාලේ ගෙනිච්චට පස්සේ මේ හාමුදුරුන්ට බෙහෙත් කරනවා. දැන් අර යක්ෂණී ඇවිල්ලා ඉස්සරහා ඉන්නවා. ඇලකන තෝ මරනවා මං. මේ හාමුදුරු පන්සලෙන් තරහ වෙලා මේ කැලේ ගිහිපු හාමුදුරු. ධනේනම නැහැ තරුණ හාමුදුරු කෙනෙක් කවුරුද 20ක. හොඳටම බය වෙලා කිව්වා අනේ දෙවින් වහන්සේ. මං ඔබ වහන්සේට මගේ ජීවිතේ පූජා කරනවා. මාව මරන්න එපා කියලා. ඉතින් ඉඳලා යක්ෂණී අර හාමුදුරන්ට ප්‍රේම කරනවා. ඒ හාමුදුරන්ට දැන් යක්ෂණී වැහෙනවා. වෙල ශාස්ත්‍ර කියනවා. ඒකෙන් දැන් එයා ජීවත් වෙනවා. බල ධර්ම මාර්ගයට ගිය කල. ඉතින් එහෙම සිද්ධි මේ ලෝකේ දැනුත් තියෙනවා එතකොට. එතකොට මේ ගුණධර්ම දිනුනු කිරීම අපි බලන්න එතකොට මේ කොච්චරනම් දෙවියන්ට මිනිසුන්ට කාටත් කාට ප්‍රයෝජනයි? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුද්ධ දේශනා කියාගෙන යන්න කිව්වේ කාට හිතසුව පිණිසද? දෙවි මිනිසුන්ට හිතසුව පිණිස. එහෙනම් දෙවිවරුන්ටත් නීතමානී වීම පිණිස. නෙවරු කල්පනා කළොත් දැන් අපි දෙවිවරු. අපි දැන් මාන්නෙන් ඉන්නවා කියලා. ඒ හේතුවෙන් දෙවියන් අසත්පුරුෂ බවට පත් වෙන්නේ නැද්ද? දෙවියනුත් අසත්පුරුෂ බවට පත් වෙනවා. මිනිසුන්ත් අසත්පුරුෂ බවට පත් වෙනවා. ඒ නිසා සත්පුරුෂයා මොකද කරන්නේ? කල්පනා කරනවා ඉගෙන ගත්තා කියලා උගත් කම හිතින් එහෙම වෙන්නේ නැහැ. ඊළඟට දේශනා කරනවා අසත්පුරුෂයෙක් ඉන්නවා විනයදරයි. විනයදරයි කියන්නේ හොඳට සිල් සමාදන් වෙලා ඉන්න හොඳට විනය අනුගමනය කරනවා. හැබැයි යා අසත්පුරුෂේ. ඒ අසත්පුරුෂයා මොකද කරන්නේ? අසත්පුරුෂයා කියනවා මෙහෙම, මමයි සීලවන්ත, මමයි විනයානුකූලව ජීවත් වෙන්නේ, මමයි මේ විදිහට සිල් පද රැකගෙන ජීවත් වෙන්නේ, මේ යනිත් භික්ෂුන් වහන්සේලා විනයානුකූලව ජීවත් වෙන්නේ, විනයදර නැහැ කියලා මොකද කරන්නේ? තමන්ගේ විනයෙන් තමන්ව හුවා දක්ව ගන්නවා. ඊළඟට අනිත් අයව හෙලා දකිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේක අසත්පුරුෂ ධර්මයක්. නුවණ තියෙන සත්පුරුෂයා මෙහෙමයි කියන විතන්නේ, විනේදර වුණා කියලා එපමණකින් ලෝභය ප්‍රහාණය වන්නේ නැහැ. විනේදර වුණා කියලා එපමණකින් ද්වේෂය ප්‍රහාණය වන්නේ නැහැ. විනේදර වුණා කියලා එපමණකින් මෝහය ප්‍රහාණය වන්නේ නැහැ. නමුත් එතරම්ම විනේදර නැති වුණත් කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව වාසය කරනවා නම්, සතර සතිපට්ඨානේ යෙදෙනවා නම්, කෙලෙස් නැසීමට වීරිය කරනවා නම් එයමයි ප්‍රශංසා කළිත්තේ. එහෙනම් අපිට පේන අපින්වත් නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ප්‍රශංසා කරන්න ඕනේ ලෝභී දෝෂී මෝහී ප්‍රහාණ කිරීමට වීරිය කරන එක්කිනා ගැන. ඒක තමයි ඔබට මතකද මම කිව්වා මේ කෙනෙක් තමන්ගේ සිතෙහි උපන් ලෝභය ප්‍රහාණය කරන්න වීරිය කරනවා නම්, ද්වේෂය ප්‍රහාණය කරන්න වීරිය කරනවා නම්, மோகே பிரகாணி கரண்ட வீரிய கரணுவானாங் ஆடம்பர கம பிரகாணி கரண்ட வீரிய கரணுவானாங் பாண்ய பிரகாணி கரண்ட வீரிய கரணுவானாங் குணமக்கு கம பிரகாணி கரண்ட வீரிய கரணுவானாங் ஈரிசியா பிரகாணி கரண்ட வீரிய கரணுவானாங் குரோதே பிரகாணி கரண்ட வீரிய கரணுவானாங் வைரே பிரகாணி கரண்ட வீரிய கரணுவானாங் பத்த வைரே பிரகாணி கரண்ட வீரிய கரணுவானாங் எக்கட்டிக்க கிரியம் பிரகாணி கரண்ட வீரிய கரணுவானாங் ஏக முகே லக்குனது தர்மே தேரும் யாமே லக்குன ஏகத்தமாய் தர்மே தேரும் யாமே லக்குன எஹம நெத்தங் இத்தனை தர்மே தேரும் கிங் ஹரி லசன தேசனா கல தின ஏகத்தான பிரஜாபதி கௌதமியட கியனோ உபாலி மகாராதன் வாசிட கியனோ கௌதமியட கியன கதச பிரஜாபதி கௌதமியட கியனோ கௌதமி யம் தர்மியக் விராகே பினிச ஹேது வெய்த நுவெல்ம பினிச ஹேது வெய்த அத்தரியம் பினிச ஹேது வெய்த ஹந்துனா கண்ட ஏ ததாகத தர்மியாய் ஏ புத்தரஜுங்கே தர்மியாய் கியனோ ஏ லோகே வேன கிசீம தர்மேக மெத்தரம் பேதிலியும மே சித்த பாரிசுத்தி அதிகர கனீம கன கதா கல்லனே ஈலங்கரே புத்தரஜானன் வாசி பென்னா தினோ தவ கெனக் இன்னோ அசத் புருஷே பண கியன்ட தாக்ஸாய் எதுகோட மே மே அசத் புருஷயா காவனா கன்னா மேஹிம மமனிம பண கியன்ட தாக்ஸ மட விதரை ஹொந்தட பண கியன்ட புலுவாங் மட லஸ்ஸன்ட பண கியன்ட புலுவாங் ஏ உனாட அனித் உன்னாஸ்லாட பண கியன்ட பஹனே கேலம் கொத கரன்னி அசத் புருஷயா ஹிலா தக்கினோ அசத் புருஷயா தர்மே தேசனா கரண்ட பெரி பிக்ஸுவ ஹிலா தக்கினோ எதிர புதுரஜானன் வாசி வதால் ஏக அசத் புருஷ தர்மியா கேனோ சத் புருஷயா ஹிதான் மேமை தர்மிய கியூ பமனிங் லோபய பிரஹாணி வெண்ணினே தர்மே கியூ பமனின் தேசே பிரஹாணி வெண்ணினே தர்மே கியூ பமனின் மோகே பிரஹாணி வெண்ணினே நமுத் கெனிக் இன்ன புல்வாங் யா மகா தர்ம கத்திகே நோவே மகா தர்ம கத்திகேக் நோ இதங் எக்க சித்தியா தீனோ மே அனுராதபுரி பலன மே ஹபேம தர்ம கத்திகே எக்க ஹாந்துரு கெனிக் ஹிட்டியா லஸ்ஸன்ட பண கியன் புல்வா தீ ஹாந்துரு மே அனுராதபுரி தூயம் ராத்ரீம தர்ம தேசனா கலா த லஸ்ஸன் தென் ஈட்ட ஹா பத்தினோ லுக ஹாந்துரு கெனிக் கீ ஹாந்துரு தம் ஈரிசியாவி தென் இந்த பை தேஹாந்துரு கேக் ගහගෙන මේ මේක මොනවා කියනද මන්ද මේ රෑද කෝරණාඩු කරනවා ඉතින් දැන් බයිනෝ දැන් උදේ වුණා එළි වුණා දැන් අර ධර්ම කතික භික්ෂුව දැන් පිටත් වුණා තමන්ගේ කුටියට වඩින්න පිටත් වුණා පිටත් වෙන එකට ඒකම අර අර ලොකු හාඳුරුවොත් ඒකට පිටත් දැන් ලොකු හාඳුරු යන ගමන් බයිනවා බයිනවා එයාට එක එක විහිළු කරනවා හින්ට් ගහනවා දැන් මයර ධර්ම කතික භික්ෂුව මොකද කරන්නේ පාඩුවේ යනවා යනකට හම්බුණ හන්දියක් වැඳලා අර ධර්ම කතික භික්ෂුව අර බැනපු හාඳුනට වැඳලා කිව්වා පින්වත් ස්වාමීනි මෙන්න මෙතනින් ඔබ වහන්සේට වඩින්න තියෙන්නේ හ් කියලා ගියා එතන බලන්න නියම ධර්ම කතිකෙක් නේද නියම ධර්ම කතිකෙක් එතකොට සත්පුරුෂයා කල්පනා කරන්නේ ධර්ම කතිකෙක් වෙච්ච පමණින් එයාගේ ලෝභය ප්‍රහාණය වෙන්නේ නැහැ ධර්ම කතිකෙක් වෙච්ච පමණින් එයාගේ ද්වේෂය ප්‍රහාණය වෙන්නේත් නැහැ ධර්ම කතිකෙක් වෙච්ච පමණින් එයාගේ මෝහය ප්‍රහාණය වෙන්නේත් නැහැ ඒ නිසා ධර්ම කතිකෙක් නොවුනත් කෙනෙක් ලෝභ දෝෂ මෝහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවෙන් යුක්ත නම් යාමයි ප්‍රදී යුත්තේ යාමයි සැලකී සම්මාන කළ යුත්තේ යාමයි යහපත් කියලා ප්‍රතිපදාම හදවතේ පිහිටවාගෙන තමන්ගේ ධර්ම කතික භාවයෙන් තමන් හුවා දක්ව ගන්නෙත් නැහැ අනුන් වෙලා දකින්නෙත් නැහැ ඒක සත්පුරුෂ ධර්මයයි ඊළඟ එක තමයි අසත්පුරුෂයා ඉන්න මහා වනාන්තරේ වාසය කරන අසත්පුරුෂ භික්ෂුව වාසය කළා කියනවා අපි නම් අරන්න ගති වෙලා ඉන්නේ කොහොමද අනිත් උන්නාසලට කැලේකවත් ඉන්න බැහැනේ කියලා මොකද කරන්නේ ඔව් තමන් වනාන්තරේ සිටීම ගැන හුවා දක්වමින් අනිත් වික්ෂුන් වහන්සේලා වනාන්තරේ නොසිටීම ගැන හෙලා දකිමින් කතා කරනවා මේක අසත්පුරුෂ ගුණයක් කියනවා අසත්පුරුෂ ගතියක් කියනවා සත්පුරුෂ එහෙම නෙමෙයි කියනවා හිතන්නේ වනාන්තරේ හිටියේ පමණින් අරණ්‍ය වාසී වූ පමණින් ලෝභය ප්‍රහාණය වන්නේ නැහැ අරණ්‍ය වාසී වූ පමණින් දේශේ ප්‍රහාණය වන්නේත් නැහැ අරණ්‍ය වාසී වූ පමණින් මෝහේ ප්‍රහාණය වන්නේත් නැහැ අරණ්‍ය වාසී නොවුනක් කෙනෙක් ඒ කෙනා ලෝභය ප්‍රහාණය කිරීම පිණිස දේශයක ප්‍රහාණය කිරීම පිණිස මෝයේ ප්‍රහාණය කිරීම පිණිස ධර්මයේ හැසිරෙනවා නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම් ආනේකමයි ශ්‍රේෂ්ඨ ඒකමයි කියනවා ගරුකුල යුත්තේ කියලා මොකද කරන්නේ තමන් වනාන්තරේ හිටියයි කියලා ඒ වනාන්තරේ සිටීම හුවා දක්වන්නේ නැහැ අනිත් අය වේලා දකින්නේ ඒක සත්පුරුෂ ගුණයයි කියනවා ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුතාංග වලටම පාංශ කූලික තව කෙනෙක් ඉන්න පින්ඩපාතේ පින්ඩපාතෙන් ජීවත් වෙනවා පාංශ කුල වස්ත්‍ර වලින් ජීවත් වෙනවා පින්ඩපාතෙන් ජීවත් වෙන එක්කෙනා ඒක හුවා දක්වනවා මොක කොහොමද ඉවා දක්වන්නේ මේ බලන්න මං පින්ඩපාතෙන් ජීවත් වෙනවා මේ අනිත් අය ළඟට ගේන එකම බලන් ඉන්නවා කියලා මොකද කරන්නේ ආන ගරහන්න පටන් ගන්නවා කියනවා එතකොට තමන්ගේ පින්ඩපාතේ හුවා දක්වමින් පින්ඩපාතේ නොයන වික්ෂූන්ට ගරහ ගරා ඉන්නවා කියනවා ඒක මොකද්ද අසත්පුරුෂකමක් කියනවා එතකොට සත්පුරුෂ හිතන්නේ එව නෙමෙයි කියනවා පින්ඩපාතෙන් යැපීම හේතුවෙන් ලෝභේ ප්‍රහාණිවන්නේ නැහැ ද්වේෂේ ප්‍රහාණිවන්නේ නැහැ මෝහේ ප්‍රහාණිවන්නේ නැහැ කෙනෙක් ඉන්න පුළුවන් පින්ඩපාති වඩින්නේ නැහැ නමුත් යා ලෝභ ද්වේෂ මොහ ප්‍රහාණය කිරීම පිණිස වීරිය ගන්නවා නම් ඒකමයි ශ්‍රේෂ්ඨ ඉතින් බලන්න මේ ශ්‍රේෂ්ඨදී අපිට අඳුනගන්න කොච්චර අමාරුද ඉතින් මේ වගේ තියෙනවා පෙන්නලා ඊට පස්සේ සමහරු සෝණේ ඉන්නවා සමහරු හුදෙකලා ඉන්නවා සමහරු ගස් යට ඉන්නවා සමහරු නොනිදා භාවනා කරනවා ඊළඟට තියෙනවා සමහරු පළවෙනි ධ්‍යානයේ උපදවා ගන්නවා කියන්නේ සම්මා සමාධි විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජාන ප්‍රීතිසුඛං පටමජ්ජානං පළවෙනි ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා වාසය කරනකට අසත්පුරුෂයා හිතනවා මම නිකං කෙනෙ නෙවෙයි දැන් දැන් කවුද මං ධානලාවේ කෝමේ අනිත් වික්ෂුන් වහන්සේලා මොකක් කරගන්නේ නේව මොන භාවනාව කරන්නේ නේව කියලා එතකොට මතු වෙන්නේ මොකද්ද අසත්පුරුෂ ගතිගුණ කියන මතු වෙන්නේ දැන් මේක කිව්ව මට හොතර මතක් වුණේ මට මතකයි එක්තරා වයසක උපාසක මහත්තෙක් ආවා ආවට පස්සේ මං ඒ උපාසක මහත්තය පැවිදි වෙන්න හිතාගෙන මං කෝ උපාසක මහත්තය දැන් මේ ඉන්නේ තරුණ භික්ෂුන් වහන්සේලා මෙහි ඉන්නේ මං කෝ සමහර දැන් උපාසක මහත්තයරට අපි ඔක්කොම බාලයි මං කෝ සමහර විට උපාසක මහත්තයාට හිතේවි පැවිදි වුණාට පස්සේ යා මේ කවුද අපේ ළමයි වගේ මේගොල්ලෝ මේ ඇත්තන්ගෙන් අවවාද සානුශාසන මට මොකෝ කියලා හිතාවි ඒ නිසා මං කෝ උපාසක මහත්තයට පරිස්සම් වෙන්න තියෙන එක දෙයකින් මොකෙන්ද මාන්නේ මාන්නිට ඉඩ දෙන්න එපා පුළුවන්ද කියලා පුළුවනි කිව්වා ඊට පස්සේ දැන් මේ උපාසක මහත්තය හොඳට හිටියා දැන් අපි ආනකට ඉතින් හොඳට බෙල්ල යල කරලා hina වෙනවා ඉතින් අපිට පැහැදීම තිබුණා ඊට පස්සේ උපාසක මහත්තය භාවනා කරන්න පටන් ගත්තා භාවනා කරලා දැන් ඔන්න සමාධිය ඇති කරගත්තා පළවෙනි ධානය ඇති කරගත්තා ඇති කරගෙන දැන් ටික දවසක් ඉතින් භාවනා කරනවා දැන් පැය 3-4ක් සමාධියෙන් ඉන්නවා ඊට පස්සේ අපිට ඈත අසපුවක් හම්බ වුණා අලුත් තැනක් මං උපාසක මහත්තයට උපාසක මහත්තයා බොහොම හොඳයි දැන් සංඝ උපස්ථාන කරන්න අවස්ථාවක් තියෙනවා දැන් ඉතින් ගිහිල්ලා ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න කියලා දැන් අලුත් තැනක්නේ ඉතින් අලුත් තැන ගියට පස්සේ සංඝයා කියලා තියෙනවා දැන් අපිට මේ සාමාන්‍යයෙන් පොඩි ගියක් පූජා කරපු තැනක් දැන් මකුළු දැල් කඩා ගන්න තියෙනවා පොඩ්ඩ සුද්ධ පවිත්‍ර කර ගන්න තියෙනවා අඩුපාඩු හරි ගස ගන්න තියෙනවා පරිසරය හදන්න තියෙනවා ඉතින් ගේ කරමුත් ඕගොල්ලන්ට එක පාට ගියපු ගමන්ම විවේකයක් නැහැ නේ සුද්ධ පවිත්‍ර කරන්න හදිලි බඩමුට්ටු ආස්පස් කරනවා නැද්ද තියෙනවනේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙන පිරිසර ඇස් කළා අපි සුමානයක් මේ කටයුතු කළා ඊට පස්සේ අපි බණ භාවනා කරමු දැන් උපාසක මහත්තයා නැහැ කොහේනෝ එහා වත්තට ගිහින් ස්තූපී භාවනා කරනවා අඬ ගහලා කිව්වා මේ ඉන්න යන්න එපා එහා වත්තට මේ අපි දන්නේ නැහැ මේ මිනිස්සු අපිට තරහක් දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ ඒ නිසා එක පාටෙම කරන්න එපා එතකොට යා හ කියලා ගියා ඊට පස්සේ දැන් දානේ වෙලාවේ නැහැ පිළිගන්නන්න දානේ පිළිගන්න කවුරුත් නැහැ ආය යන්න ගාලා කියලා තියෙනවා උපාසික මහත්තයෝම කරන්න එපා අපි මේ වැඩ ටික කළා එහෙමද ඔහේලා නිකන් කොටන් වලට සිවුරු දාලා මම නේ එහෙම කෙනෙක් නෙමෙයි මම ධ්‍යානලාභීක් අන්න දැක්කද වෙනදේ කියලා හොඳටම ලුණු අඹුල් මිරිස් 3-5 ඇතුළ හොඳටම කියලා ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා මොකොත් කියලා නැහැ එහෙනම් ඉතින් පොල් ගහල යන්න කිවලු දැන් දවස් 7ට ඉදර මං දැන් ඉන්නවා දැන් අර උපාසක මහත්තයා ඉල්ලින මම බැලුවා නිකන් ඇහිබම අපරේට හැරිලා ඊළඟට ඇස් රතු වෙලා මට දැන් තේරෙනවා අර පරණ එක්කෙනා නැහැ ඊට පස්සේ මං මොකද උපාසක මහත්තයා උනේ හා ඒක තමයි අම්මේ දැන් කියලා යන්න කිව්වා ආවේ මේ මොකද උනේ කියලා අර පරණ කීකරුකන් අර යහපත් ගතිගුණ අහන්නකවත් නෑ. මේ හොඳට සමාධිය වඩපු කෙනා මේ. දැන් එතකොට තේරෙනවනේ අපිට. එතකොට කෙනෙක් හිතනවා සමාධියමයි දියුණුව කියලා. සමාධිය නැති එක්කෙනා හිතනවා සමාධියමයි දියුණුව කියලා. දැන් මේ හොඳ දේශනාවක් බුදුරජාන් වහන්සේ වදාළේ මේ. සමහර සමාධිය නැති එක්කෙනා හිතනවා අනේ මට සමාධිය තිබ්බන මගේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි. මට මේ සමාධිය නැති නිසා මේ. නමුත් දැන් බලන්න හොඳට සමාධිය තිබිච්ච කෙනෙකුට වෙච්චදී. ඊට පස්සේ ආයේ දැන් බේර ගන්න බෑ එකට කියන මං ඇහුවා වහනවද නැද්ද ওই කට ආන්න වැහුවා අංකු දැන් ඉතින් හරි ෆේල් කිව්වා දැන් ඉතින් යන්න හිටු උදේ කියලා පිටත් කළා දැන් මම මගේ යුතුයකමක් හැටියට වේලසිනින් අනුතර කිව්වේ නැද්ද වාසික මහත්තයා අපිට අපි බැටකන්නේ මාන්නෙමයි මේ මාන්නය ඇති කරගන්න එපා කියලා ඇහුවේ නැහැ ඉතින් මාන්නෙම තමයි දැන් අතීතයේ ප්‍රශ්නයක් ඇති වුණත් වර්තමානයේ ඇති වුණත් අනාගතයේ ඇති වුණත් ඇති වෙන්නේම මාන්නේ. එතකොට බලන්න මේක කොච්චර බලපානවද කියලා. නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ විදිහේ දේශනාව කරාද? කියන සත්පුරුෂයා එහෙම නෙමෙයි කියලා හිතන්නේ. හිතන්නේ මෙහෙමයි කියනවා. සත්පුරුෂෝක බික්කවේ ඉතිපටි සංචික්කති. සත්පුරුෂයා මෙහෙම නෝනින් සලකනවා. පටමජ්ජාන සමාපත්තියාති කෝ අතම්මිතා උත්තා භගවා. බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි ධ්‍යානයේ තුලත් නිවන් මඟ දියුණු කරලා සසරින් එතෙර වෙන්න පුළුවන් කියලා වදාලා. නමුත් මේ පළවෙනි ධ්‍යානයේ මම මමයේ මාගේය කියලා මේක අල්ල ගන්න ගියොත් ඒක අනිත්‍ය වෙලා යනවා. ඒක මට අවබෝධ කරගන්න බැරුව යනවා. අනිත්‍ය වෙලා යන සමාධිය අනිත්‍ය වෙලා යන බව අවබෝධ කරගන්න බැරුව යනවා. මම මේක මමයේ මාගේ කියලා අල්ලගෙන හුවා දක්ව ගන්න ගියොත්. ඒ නිසා මම මේ සමාධියේ තියෙන්නේ මට විදර්ශනා වැඩියෙන් පිණිස මිසක් තමා වූවා දක්ව ගන්න හෝ අනිත් අය කියලා දකින්න නෙමෙයි කියලා සත්පුරුෂයා ඒ මුල් කරගෙන තමා වූවා දක්ව ගන්නෙත් නැහැ අනිත් අය කියලා දකින්නෙත් නැහැ. ඒතකොට බලන්න මේක වැදගත්කම සමහරුන්ට සමාධිය ඇති වුණාම ඒ සමාධිය මුල් කරගෙන කියලා දකිනවා තාම නැද්ද යට සමාධිය කියලා අහනවා. තව කෙනෙක් භාවනා කරනවා කරන සමාධියක් කියන විට ගරහනවා. එහෙනම් මේ සීලිය මොන හරි අඩුපාඩු ඇති. දුසීල ඇති කියලා ගරහනවා. නමුත් යා දුසීල කෙනෙක් නෙවෙයි. ඕනතරම් සිල්වත් අය ඉන්නවා සමාධිය වැඩෙන්නේ නැති. ඒ නිසා සමාධිය වැඩි වුණ පමණින් ඒක දියුණු වාක්‍ය. සමාධිය නොවැඩුණ පමණින් යා දුසීලයි කියලා අපිට කිසි දවසක කාටවත් එහෙම ගරහන්න අයිතියක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විදිහට පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, ඊළඟට අරූප ධ්‍යාන නේව සංඥා නාසඤ්ඤායතනෙ අසත්පුරුෂයා නේව සංඥා නාසඤ්ඤායතනෙත් වඩනවා. වඩලා අසත්පුරුෂයා කල්පනා කරනවා මම දැන් නේව සංඥා නාසඤ්ඤායතනෙ වඩපු එක්කෙනෙක් සුදුපටු කෙනෙක් නෙවෙයි. අනිත් අයට එහෙම නෑ කියලා. ඒ හේතුවෙන් එයා අසත්පුරුෂ ගති ඇති කෙනෙක් වෙනවා කියනවා. ඒ නිසා සත්පුරුෂයා හිතන්නේ එහෙම නෙමෙයි කියනවා. සත්පුරුෂයා හිතන්නේ කොහොමද? නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන්නේ කෙලෙස් නසන මාර්ගය. ඒ නිසා මේක මමයි මාගේ කියලා අල්ලගත්තොත් ඒක වෙනස් වෙලා යද්දී එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඒ නිසා ඒක මමයි මාගේ කියලා අල්ලගෙන වැඩක් නැහැ. ඒ නිසා මම මේ මුල් කරගෙන මම නිකලස් භවයේම හිත පිටවා ගන්න එක ධර්ම මාර්ගෙම දිනු කරනවා. ඒ හේතුවෙන් තමාහුව දක්ව ගන්නෙත් නැහැ. අනිත් එක්කිනාව කියලා දකින්නෙත් නැහැ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට සත්පුරුෂයා කොච්චර ඉහෙලට සමාධියක් දිනු කරගෙන ගියත් සත්පුරුෂයාට ඒකේ අනතුරක් වෙන්නේ නෑ. අන්තිමට සත්පුරුෂයා කියනවා මේ නිය සංඥා නා සංඥායතනෙත් ඉක්මවා ගින් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට පැමිණිලා ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රව ප්‍රහාණය කළා අරහත්ත්වයට පත් වෙන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ආන් ඒ සත්පුරුෂයා කිසිම ආකාරයකින් මාන්නයකට එන්නේ නැහැ කියනවා. මාන්නේ නිරුද්ධ කරගන්නවා කියනවා. ආන් එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ බුද්ධ දේශනා තුලින් මේ මිනිස්යාට තියෙන ලකූම අරුබුදයක් තමයි මොකද්ද? ලකූම අරුබුදයක් තමයි මාන්නේ. මාන්න කීයක් තියෙනවද? පහ තුන මොනවාද? සේයමාන. සේයමාන කියන්නේ තමා උසස්, තමා තමයි ශ්‍රේෂ්ඨ, තමා තමයි ප්‍රධාන කියලා ඇති කරගන්න මාන්නේ. ඒකට මොන මාන්නේද කියන්නේ? සේයමාන. සේයමාන තවමාන්නයක් තියෙනවා. ඒකට කියනවා අපි ඔක්කොම එකයි. සාදිසමාන. තවමාන්නයක් තියෙනවා. අනේ අරයට අසවල් දෙය කරන්න පුළුවන්. අසවල් අරයට අසවල් දෙය කරන්න පුළුවන්. අරයට අසවල් දෙය කරන්න පුළුවන් මට බෑ. හීනමානි. මේ මාන තුනම සාමාන්‍යයෙන් මිනිස්යාට තියෙනවා ඉහළ දියුණුවට යන දක්කම්ම. අපි මිනිස්යන් හැටියට කළ යුත්තේ මේක අඳුනාගෙන නියතමානි වෙන්නම ඕනේ. මේ නියතමානි නොවුනත් මාන්නය කියන එක පාවිච්චි කරනවා කවුද? මාරයා. මාරයා පාවිච්චි කරන අපේ මාන්නේ. මාරයා පාවිච්චි කරන මාර සේනාව. මොකද මාන්නෙන් ඇති වෙනෝනේ අකීකරුකම ඇති වෙනවා, ඇහුම්කන් දෙන්නේ නැතිකම ඇති වෙනවා, ඊළඟට අවබෝධයේ සඳහා සිත සකස් කරගන්න නැතු යනවා. ඒ නිසා මේ බුද්ධ දේශනා හැදෑරීමෙන්, ධර්මයේ ප්‍රගුණ කිරීමෙන්, අවබෝධයට ඇති කර ගැනීමෙන් අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද? එක තැනක තියෙනවා හත්තාලවක උග්ග. අහලා තියෙනවා නේද? හත්තාලවක උග්ග කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ගිහි ශ්‍රාවකේ. අනාගාමී වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එක්ක කිව්වා. ගුණ අටක් කිව්වා. කිව්වහම භික්ෂුන් වහන්සේලා එක අහගෙන ගිහින් හත්තාලවක හම්බෙන්න ගියා. හම්බෙන්න ගිහලා කිව්වා මේ පින්වත් හත්තාලවක ඔබගෙන ගුණ අටක් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාලා. මේ හැබැයිද මේ ගුණ ඔබට තියෙනවද කියලා ඇහුවා. ඉතින් මම කිව්වා ස්වාමීනි මට ගුණ තියෙනවා. හැබැයි මම කාරණයක් අහන්න කැමතියි. එතන කවුරුත් ගිහි කෙනෙක් හිටියද කියලා ඇහුවා. එතන කවුරුත් ගිහි කෙනෙක් හිටියේ නැහැ කිව්වා. අනේ එහෙනම් කමක් නැහැ කිව්වා. එහෙනම් කමක් නැහැ. මොකද හේතුව ගිහි සමාජයෙන් ගෞරවයක් ලබන්න යායකට කැමති වුණේ නැහැ. ඊරෝස ආයේ ඒ වික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේට ගිහින් කිව්වා ස්වාමීන් වහන්සේ අපිට හත්තාලවක හම්බ වුණා. එයාගේ මේ ගුණ අටක් තියෙනවා නේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මේව තියෙනවද කියලා එහෙනම් ස්වාමීන් වහන්සේ අපි ළඟ තියෙනවා. ඒ වගේම එහෙනම් ස්වාමීන් වහන්සේ මේ එතන ගිහි කෙනෙක් හිටියද? අපි කිව්වා ගිහි කෙනෙක් හිටියේ නැහැ කියලා. අනේ ස්වාමීන් වහන්සේ එහෙනම් මට හරි සතුටුයි. එහෙනම් කමක් නැහැ. මොකද කවුරුවත් මේව දැනගන්න ඕනේ නැහැ. මහණෙනි හත්තාලවකගේ නවවෙනි ගුණය හරියට ඒක දරා ගන්න කිව්වා. එතකොට බලන්න මේ ගුණවත්කම් හත්තාලවකගේ නවවෙනි ගුණය හරියට දරා ගන්න කිව්වා ඒක. එතකොට අපිට මොකද්ද මේකෙන් පේන්නේ පින්වත්නි? නමුත් සාමාන්‍ය ලෝකයා කැමති අපි මේ කල්පනා කරන පිළිවෙලට නෙමෙයි. සාමාන්‍ය ලෝකයා හරි කැමති සත්කාර, සම්මාන, ඊළඟට ප්‍රශංසා, කීර්ති, ගෞරව. මේ නිසානේ පොඩි සමිතියක් හැදුණත් ප්‍රශ්න තියෙන්නේ. අපි පොඩි සමිතියක් හදාගෙන ලෝකේ කවුරුත් දන්නේ නැහැ මේක. දැන් අපි කොහොමද මේ ගමේ සමිතියක් හැදුවා? මේක දන්නවද දඹුල්ලේ? අඩු ගානේ දඹුල්ල දන්නේ නැහැ. මේක දන්නවද මාතලේ? මාතලේ දන්නේ නැහැ. මේක දන්නවද බුෂ්? ජෝර්ජ් බුෂ් දන්නවද? නැහැ. මේක දන්නවද මේ පුටින්? රුසියෙන් එක්කෙනා. පුටින් දන්නේ නැහැ. කවුරුත් දන්නවද ඒක? නැහැ. ලෝකෙ පුරා යනවද? නෑ. මේ පුටි චූටි සමිතියක් හදලා මොකද්ද මේ සමිතියේ තියෙන්නේ? සභාපති කෙනෙක් ඉන්නවා, ලේකම් කෙනෙක් ඉන්නවා, භාණ්ඩාගාරික කෙනෙක් ඉන්නවා, උපසභාපති කෙනෙක්, ලේකම් කෙනෙක්. මේක හුවා දක්ව ගන්නවා. ඇති දෙයක් තියෙනවද? ඇති දෙයක් නෑ. ඊට පස්සේ කියනවා අරක දැන් සභාපති වෙලා අපි එන්නේ නෑ කියනවා. ඔකට දැන් අපි එන්නේ නෑ කියනවා. එයා සභාපති කියනවා දැන් අසවල දැන් ලේකම් කියන අපි එන්නේ නැහැ කියන. ආරකි භාණ්ඩාගාරික කියන අපි එන්නේ නැහැ කියන. අහලා නැද්ද ඌවා? අහලා තියෙනවානේ. මං කටින් අදලා කියන දේවල් මෙවි මේ සිද්ධ වෙන දේවල් මේ කියන්නේ. මම ඒකයි කියන්නේ මේ දැන් අපිට කිසිම ඒ තනතුර අපි දැන් වැඩ කිරීමේදී සමිති තියෙනවා. ඒවැ අපිට පුංචි පුංචි තනතුරු හදා ගන්න වෙනවා. මොකටද? වැඩ කිරීමේ පහසුවතක පමණයි. නැතු ඒකේ කිසිම වැදගම්මක් නැහැ. මේ කිසිම තනතුරක කිසි වැදගම්මක් නැහැ. කිසිම වැදගම්මක් නැහැ කිසිම තනතුරක. දැන් මහමිුණේ අපි ඔබ දන්නවනේ අපි මහමිුණේ මේ ප්‍රධාන මේ පත්කරණ සාන්නාසීට මොන තනතුර කියලාද අපි කියන්නේ? සංඝ උපස්ථායක කියලා. ඇයි සංඝ උපස්ථායක කියලා දාලා තියෙන්නේ මේ වචනේ? නීතමානී වෙන්න පාර කපන්නයි. ද මට කිසිම තනතුරක් නැහැ. එතකොට මේ තනතුරු කියන ඒවා කිසිම වැදගත්කමක් නැහැ. වැදගත් වෙන්නේ තනතුරේ නොවේ. වැදගත් වෙන්නේ මොකේද? ක්‍රියාවේ. වැදගත්මතේ ක්‍රියාවේ වැදගත්කම තියෙන්නේ. අපි පිරිසිදු චේතනාවෙන් පිරිසිදු අදහසින් යමක් කරනවාද එතනමයි දියුණුව තියෙන්නේ. ඉතනමයි දියුණුව තියෙන්නේ ඉතනමයි යහපත තියෙන්නේ ඉතනමයි යහපත සැලසෙන්නේ හැබැයි සාමාන්‍ය පුහුදුන් ලෝකයේට පුතඥන ලෝකයේට එකපාරට මේ මතේ යන්නේ යන්නේ නැහැ මොකද පුතඥන ලෝකේ කැමති මොකේදද ගෞරවයට සම්මානයට පිළිගැනීමට මේවට මෙන්ලාසි ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර නාලක ස්වාමීන් වහන්සේ පැවිදි වෙච්ච ගමන් අදාන ගමේදී දෙකටම ලෑස්ති වෙන්න කිව්වා මොකේදද දැනුම් අහන්නත් ලෑස්ති වෙන්න කිව්වා ඊළඟට ප්‍රශංසා කරනවා කිව්වා ඒකටත් ලෑස්ති වෙන්න කිව්වා ගමේදී නින්දාවත් ප්‍රශංසාවත් සමසේ පිළිගන්න කිව්වා ඇයි පින්වත්නි මේ වගේ සමාජයක් නෙමෙයි තියෙන්නේ එදා ඉන්දියාවේ වික්ෂුවක් පැවිදි වෙලා පින්දපාති වඩනකට ගමක් කරා යන්න තියෙනවා කිය මේ ගමේ ඉන්නේ බමුණෝ මනින්නේ නැද්ද නින්දා පහස ගැරහිලෙන් සමහර දවස්වල උදේ වරුවම ආවිදිනවා පින්දපාති හම්බ වෙන්නේ නැහැ එහෙම අවස්ථාවක් නැද්ද නමුත් ඒ ඔක්කොම තියෙද්දී තිබිච්ච විශේෂත්වය මොකද්ද ඒ වික්ෂුන් වහන්සේලා උමනා ධර්මයේ කරා පැමිණීමෙන් බලාපොරොත්තු වෙච්ච අර්ථය ලබා ගත්තා මොකද්ද බලාපොරොත්තු වෙච්ච අර්ථය ලෝභයේ නැතිකම දේශයේ නැතිකම මෝහයේ නැතිකම කෙලෙස් නැතිකම ඒක ලබා ගත්තා දැන් අපිට හැමදේම තියෙනවා නේ ගමන් බිමන් යන්න පහසුකම් තියෙනවා සිවුරු කෙලවර නැතුව හම්බ වෙනවා දානමාන ඕනතරම් තියෙනවා ඊළඟට මේ ලයිට් තියෙනවා ටෙලිෆෝන් තියෙනවා මොනතරම් දේවල්ද නමුත් බලන්න ඕන අර්ථය ලබා ගන්න කොච්චර අමාරුද මෙන්න මේකටයි අපි කියන්නේ පිරිහීම කියලා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබිච්ච දියුණුව ඒකයි මොකද දිනුන මේ පහසුකම් මුකුත් නෑ සමාහට සිවුරු නෑ එතකොට ඊළඟට වික්ෂුන් වහන්සේලාට මෙච්චර පිරිසිදුකමක් නෑ තිබුණේ කායික වශයෙන් දවස් 15කට වතාවක් නෑ වි දවස් 15කට වතාවක් නෑ වි කොහොමද එතකොට සිවුරුයේම පොරොවන් ළඟින් යනකට කොහොම ඇද්ද ආන් ඒකයි දැන් කාලේ අපි පිරිසිදුකම් අයින්නේ කොහොමද හරි ලස්සන සූත්‍රයක් තියෙනවා අරඤ්ඤායතන ඍෂි සූත්‍රය කියලා ඒකේ තියෙනවා මේ මහණෙනි මේ පෙර වූ දෙයක් මේ කියන්නේ මේ වනාන්තරයක වාසය කළ ඍෂිවරු ඒ ඍෂිවරු නාල නැහැ සෑහෙන කාලයකට නාල නැහැ හැබැයි හොඳට හිත වඩලා පුරුදු කළා එතන දවසක් මේ වේපචිත්ත කියන අසුරේන්ද්‍රයයි ශක්‍ර දෙවියොයි මේ ඍෂිවරු බැහැ දකින්න ආවා ඇවිල්ලා මේ කුටි ඉස්සරහාට ආවා ආවට පස්සේ අර පිටිපස්සෙන් එනවා හුල්ලඟක් ඇවිල්ලා මේ මේ ඍෂිවරුන්ගේ දහඩිය පිසදාගෙන ඒ ඉස්සරහන් යනවා ඒ හුල්ලඟ ඉස්සරහන් යනවා එතකොට මේ ඍෂිවරු කියනවා ශක්‍ර දෙවියාට පින්වත් දේවේන්ද්‍රේ උතනින් අයින් වෙන්න මොකද මේ එන සුලං බොහෝ කල් නොනා සිටින මේ ශරීර වලින් එන දාඩියේ ගඳ හමාගෙනයි මේ හුල්ලඟ එන්නේ ඔබට අමාරුයි මේක අයින් වෙන්න කියනවා එතකොට මේ ශක්‍ර දෙවියා කියනවා පින්වත් ඍෂිවරුනි මේ බොහෝ කල් කරන ලද තපස් ඇති වඩන ලද ගුණ ධර්ම ඇති ඔබ වහන්සේලාගේ ওই දහඩියේ පිසදා හමන සුලඟ මගේ හිස මත වැඩ සිටීවා බලන්න වෙනස මගේ හිස මත වැඩ සිටීවා ලස්සනට සැරසෙන්න කැමති කෙනෙක් මල් මාලක් හිසේ පළඳ ගන්න වගේ ඔබ වහන්සේලාගේ ওই දාඩියේ ගඳ මට සුවඳයි කියනවා එතන බලන්න දෙවිවරු ගැන අපි හිතාගෙන හිටපු දෙයට වෙනස් එකක් නේ තියෙන්නේ අපි හිතන් ඉන්නේ දෙවිවරු ගැන මොන විදියටද කිලි ගෑවෙන්න හොඳ නෑ නේ අපිරිසිදුකම් ගෑවෙන්න හොඳ නෑ හොඳට අපි නාලෑඟ අතුල්ලලා අතුල්ලලා ඊට පස්සේ හොඳට සුදු පිරුවට ඇඳගෙන අපි යන්න ඕනේ ඒක තමයි අපි දෙවිවරු දකින්නේ කියලා නමුත් අර අරඤ්ඤායතන ඍෂි කියන සූත්‍රයේ ඔප්පු කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ දෙවියන් ඔක්කොම සතුටු වෙන්නේ අපි මේ සෙන්ට් ගෑවට නෙමෙයි අපි සුදුවත් ඇඳටත් නෙමෙයි අපි කනකර ආභරණ අයින් කරනවටත් නෙමෙයි දෙවිවරු සතුටු වෙන මොනවටද අපි විසින් ඇති කර ගන්නා වූ යම් කරුණාවක් මෛත්‍රියක් දයානුකම්පාවක් ඉවසීමක් නියතමානීකමක් ආදී ගුණධර්මයක්ද ආන් ඒවටයි කැමති වෙන්නේ ඒවටයි කැමති වෙන්නේ දැන් බලන්න එතකොට මේ අර්ථය බුදු කෙනෙක් පහළ වෙලා මෙහෙම දේශනා නොකරන්න අපිට මේවා මේ විදිහට දැනගන්න අවස්ථාව ලැබෙවිද නෑනේ පින්වත්නි අය අපි හිතන්නේ හරි දැන් මට සමාධිය නැහැ සමාධිය කැටි කරගත්ත ගමන් මම හරි හරි දැන් මට දහම් දෙනුම නැහැ දහම් දෙනුම ලැබිච්ච ගමන් මම හරි හරි දැන් මට ලැබීමක් නැහැ ලැබිච්ච ගමන් හරි හරි මං ප්‍රසිද්ධ නැහැ දැන් ප්‍රසිද්ධ වෙච්ච ගමන් හරි එහෙමනේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු හිතන්නේ නේ නමුත් සත්‍ය කොච්චර වෙනස්ද තේනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බලද්දී අපිට හරි පැහැදිලි මේ ශ්‍රේෂ්ඨත්වයේ කරා යෑම මිනිස්සෙකුට මෙයාට අනිවාර්යම ඕන කරනවා එයාට නුවණින් කල්පනා කරන්න පුළුවන් හැකියාව. ඒ වගේම එයාට උවමනා කරනවා වීරිය. ඒ වගේම එයාට උවමනා කරනවා සිහිය. ඒ සිහිය නැත්තම් එයාට ඒ විදිහට කල්පනා කරන්න පුළුවන්ද? බෑනේ. එයා සිහියෙන් ඒක කල්පනා කරන්නේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි නිකම්ම නිකන් පුහුමාන්නෙන් යුතු පිරිසක් වෙලා ඉඳීවි. අපට උවමනා කරන කාරණේට යන්න බැරි. ඒ නිසා පින්වතුනි බලන්න බුදුරජාණන් වහන්සේ මේ සත්පුරුෂ සූත්‍රයේ දේශනා කිරීම නිසා කී දිනෙක නම් හැදෙන්නේ නැද්දනේ? කී දිනෙක හැදෙන්නේ නැද්ද මේ දේශනාව ලහලා? එක එක කරුණු නිසා හිතට අරගෙන හිටපු කී දිනෙන් නම් අයින් කරගන්න නැද්ද තමන්ගේ තමන්ගේ දුර්වල කන්නේ? ඔබට මතකනේ සමහර අයගේ දියුණු එහෙම වැළකීලා තියෙනනේ මාන නිසා. දා චන්න ගත්තොත් ඔන්න චන්න යමතිය මහන වුණා. කවුරුවත් කියන දෙයක් ඇහුවද? කියන දෙයක් එයා මොකද්ද හැමතිස්සෙම කිව්වේ? ඔව් මමයි මේ සියල්ලටම වඩා සුදුසු කෙනා කියලා. ඒ මොකද හේතුව? කාන්ත කාශ්‍යපයාත් පිට නැගල යද්දි මමයි කිව්වදා පිටිපස්සෙන් ගිහින් ඔයෙලට වඩා පරණ එක්කෙනා මමයි කිව්වා. ඔයෙලා ඊට පස්සෙ ආපු අලුත් උදවිය කිව්වා. කවුරුත් කීප එකක් ඇවි නෑ. බුදුරජාණන් වහන්සේටවත් හරියමං විදිහට අහුන්කන් දුන්නේ නෑ. එයා කිව්වා මමයි පරණ කෙනා මමයි පරණ කෙනා කියලා. අන්තිමට බුදුරජාණන් වහන්සේ පින්නම් පානකට උන්වහන්සේම කිව්වා ආනන්දය සංඝයාට කියන්න චන්නට බ්‍රහ්ම දණ්ඩනේ දෙන්නේ. ඔව් ස්වාමීනි මොකද්ද මේ බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ? බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ එයාට කතා කරන්න පුළුවන්. අපි කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මේ සංඝයා දැන් කිව්වා මේ ආනන්ද හඳුන් ඉදිරිපත් කළා. ඊට පස්සේ කිව්වා මේ එහෙනම් දැන් දැනුම් දෙන්න ආනන්ද හඳුන් අනේ මට නම් බෑ එක පාටම යන්න. එයා හරි සැරයි කිව්වා. එහෙනම් පිරිසක් එක්ක යන්න කිව්වා. බලන්න දෙවියන් තනි විදිහට චණ්ඩි වගේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ පිරිසක් එක්ක යන්න කිව්වා. පිරිසක් එක්ක ගියා. ගිහලා ආනන්ද හඳුන් කිව්වා මේ අපි ආයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උභාසයට බ්‍රහ්ම දණ්ඩනේ පණවන්න කියලා. ඒ මොකද්ද බ්‍රහ්ම දණ්ඩනේ කියලා ඇහුවා. බ්‍රහ්ම දණ්ඩනේ කියලා කියන්නේ මේකයි කිව්වා. උභාසයට කතා බස් කරන්න පුළුවන්. හැබැයි අපේ නෑ නෑ. අපේ කතා සිනා මොකුත් නෑ කිව්වා. ඊට පස්සේ අනේ එහෙනම් මම නැසුණා නේද කියලා සීනත් වැටුණා. ඊට පස්සේ ඔන්න චන්න හාමුදුරුවෝ තීරණ මේක හරියන්නේ නැහැ දැන්. දැන් මම මේ මාන්නේ නැති කර ගන්න ඕනේ කියලා. දැන් ඉතින් චන්න හාමුදුරුවෝ මොකද කරන්නේ? කුටියක් ගාන ගිහලා කියනවා අනේ ස්වාමීනි මට ධර්මය අවබෝධ කර ගන්න ඕනේ කොහොම හරි මට අවවාද කරන්න. එතකොට ඒ හාමුදුරුවෝ කියනවා අර හාමුදුරුවන්ගෙන් අහන්න බලන්න. දැන් ඒ හාමුදුරුවෝ ගාවට යනවා. අනේ ස්වාමීනි මට ධර්මය අවබෝධ කර ගන්න මට අවවාද කරන්න ඕනේ. ඒ හාමුදුරුවෝ ඈත ඉන්න හාමුදුරුවෝ කෙනෙක් පෙන්ලා කියනවා අර හාමුදුරුවන්ගෙන් අහන්න බලන්න. එදන්ට යනවා. ඔහම ගිහින් ගිහින් කැරකිලා ගිහින් ආනන්ද හඳුගාට හොඳටම හිම්පත් වෙලා. එලෙක අනේ ස්වාමිනී මට ධර්මය අවබෝධ කරන්න අවවාද කරන්න. ආනන්ද හඳුරෝ අදාල හරි. දැන් ඔබ සුදුසුයි. බලන්න සුදුසුකම ලබන්න කොච්චර අමාරුද නේ? දැන් ඔබ සුදුසුයි. දැන් ඔබ මානහුල බින්දා කිව්වා. මානහුල බින්දා. දැන් ඔබ සුදුසුයි මේ ධර්මය අවබෝධ කරන්න කිව්වා. මේ ධර්මය අවබෝධ කරන්න ඔබ සුදුසුයි. අන්න චන්න ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා, රහත් වුණා. එතකොට මේ සම්පූර්ණ ධර්ම මාර්ගයේ වැහිලා තිබුණේ මොකෙන්ද? මාන්නෙන්. එතකොට දැන් බලන්න ඒ නිසා අපිට උනත් මේ ධර්ම මාර්ගයේ වැහිලා තියෙන ඉඩ තියෙනවා අපි මාන්නෙන් හිටියොත්. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ දියුණුව කියලා කියන්නේම මාන්නයකින් තොරව කල්පනා කරන්න පුළුවන් කම, මාන්නයකින් තොරව නුවණින් මෙනෙහි කරන්න පුළුවන් කම, මානයකින් තුර සිහි කරන්න පුළුවන් කමයි. එතකොට යා ධර්ම මාර්ගයේ තුල හුදෙකලා සතුටක් ලබනවා. හුදෙකලා සතුටක් ලබනවා කියන්නේ මොකද්ද? තමන්ම තමන්ගේ ගුණවත්කම් හඳුනාගෙන තමන් සතුටු වෙනවා අනිත් අයට කියාගෙන යන්නේ නැහැ. ඒකට මොකද්ද කියන්නේ? හුදෙකලා සතුට. හුදෙකලා සතුටක් ලබනවා ධර්ම මාර්ගයේ. එතකොට කාටවත් යා ධර්ම මාර්ගයේ තුල මොන විදියට ධර්ම මාර්ගය දියුණු කරනවද කියලා කාටවත් යාව හොයන්න බෑයි. අර පරණ එක්කිනම ඉන්නේ. සමහරට යාගේ විශේෂකම් මොනවාද? ඉස්සරටත් වඩා යා කරුණාවන්තයි. ඉවසනවා. වැඩ කරනවා. වීරියවන්තයි. දයානුකම්පාවෙන් යුක්තයි. ඉස්සරටත් වඩා යහපත්. එතකොට යාගේ මුකුත් හොයාගන්න දෙයක්? මුකුත් බාහිරින් හොයාගන්න කිසිම දෙයක් නෑ අන්න යා යම් විදියකින් දියුණුවයි කියලා හිතන්න පුළුවන් දෙයක් ඇති කර ගනීවි නමුත් ඉස්සර මේ හොඳට හිටපු එක්කෙනා යහපත් ගෙදර දොර වැඩ කරපු එක්කෙනා දැන් කියනවා දැන් බෑ මං වැඩ කරන්නේ නෑ දැන් මං සාමාන්‍ය කෙනෙක් නෙමෙයි දැන් උයලා කියලා දීපල් නම්බරට පින් කරගන්න ඕන නම් එහෙම පැටලෙන්නේ නැද්ද පැටලෙන්න උදවි ඉන්න මං ලේසි පාසු කෙනෙක් නෙමෙයි දැන් මං සූත 100 ගානක් දන්නවා උඹලා මුකුත් දන්නේ නෑ උයලා දීපම් මට දැන් මම කියන දේ අහන්න ඕනි මම ලේසි පාසු කෙනෙක් නෙමෙයි දැන් හවු දැන් මම සීල් රකින්නෝ දැන් උඹලා වගේ නෙමෙයි මං දැන් බලාපන් මං දැන් හැම පොයෙටම සීල් ගන්නවා දැන් මං අට සීල් ගන්නවා දැන් මම මේ ළඟදී භාවනා පන්තියට ගිහිල්ලා ආවේ මං සුළු කෙනෙක් කියලාද උඹලා හිතාද එහෙම එහෙම වුණොත් මොකද වෙන්නේ ඒක දියුණුවක්ද ඒ මොකද්ද විපතක් විලා ඒක දියුණුවක්ද නෑ දියුණුවක් කියන මොකද්ද අහිංසකයි යක් ගොඩක් අහිංසක වෙලා නම් එයා පරණ විදිහටම මහන්සි වෙලා වැඩ කරනවා නම් එයා පරණ විදිහටම උයනවා නම් පිහිනනවා නම් අනිත් වැඩ කටයුතු කරනවා නම් එයා ඉවසනවා නම් එයා හොඳට hina වෙලා අහිංසකව ඉන්නවා නම් අන්න විමසන්න ඕනේ මොකද්ද දියුණුවක් එයා තුල තියෙනවා අන්න එයා මොකද්ද වටිනා දෙයක් අල්ලගෙන ඇයි ඒ වටිනා දේ තුල න්යාව දිස්නි ගහනවා කොහොමද දිස්නි ගහන්නේ අහිංසක වෙලා හිතවත් වෙලා එයා හරි ලස්සන ජීවිතයක් ගෙවනවා දැන් අන්නේ යම් කිසි දෙයක් ලබාගෙන එහෙම නැත්නම් පින්වත්නි දැන් තේරෙනවද මේක ජය ගන්නවා කියන කාරණේ මේ සුළුදී අපිට මේ ධර්මයේ අවබෝධ කරන පරිසරයේ මේ ජීවිතය තුල ඇති කර ගන්න මොනතරම් කල්පනාකාරී වෙන්න ඕනිද මොනතරම් නුවණක් ඇති කර ගන්න ඕනිද මොනතරම් බුද්ධිමත්ව සිතන්න පුළුවන් වෙන්න ඕනිද හැබැයි සමහර විට මෙහෙම එකක් තියෙනවා දැන් ලෝකයේ ස්වභාවය නම් සාමාන්‍ය ලෝක ස්වභාවය ඒක නෙමෙයි සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ පෞරුෂය හොයන්නේ කොන්ද හොඳට කෙලින් වෙලා නම් නේ ඇස් වපර කරලා බලනවා නම් නේද හඬ ගොරෝසු කරලා කතා කරනවා නම් යනවා නම් නිකන් අතපය පළල් කරගෙන අපි කියනවා ආ පෞරුෂය. ඒක පෞරුෂයද? නෑ. පෞරුෂය කියන්නේ ඒක නෙමෙයි. පෞරුෂය කියන්නේ කවුරුත් බැන්නත් එයාට ඒක වදින්නේ නැත්තම් කවුරු ප්‍රශංසා කළත් ඒක වදින්නෙත් නැත්තම් කවුරුත් මොනවද දුන්නත් ඒක ගානකුත් නැත්තම් තියෙන දේ අහිමි වුණත් ඒකත් ගණන් ගන්න නැත්තම් ඒ වගේම යා හැමතිස්සෙම නියතමානීව ඉන්නවා නම් මහන්සි වෙලා වැඩ කරනවා නම් හොයලා බලනවා නම් උදව් උපකාර කරනවා නම් අන්න පෞරුෂයක් තියෙනවා ඒකටයි පෞරුෂය කියන්නේ එහෙනම් පෞරුෂය කියන එක මේ ඇඟෙන් මයින්ද පුළුවන් එකක් නෙමෙයි හඬේ සොරේ මයින්ද පුළුවන් එකක් නෙමෙයි යාගේ තියෙන හැකියාවල ලිමයින් පුළුවන් එකක් නෙමෙයි සැබෑ පෞරුෂය කියලා කියන්නේ මිනිස්සෙක් තුල ගොඩනගෙන අභ්‍යන්තර කුසලතා ඒකමයි ඒ සඳහා තමයි පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් අපි මහන්සි වෙන්න ඕනේ ඒ ගතිගුණ ගොඩනගා ගන්නයි මේ අභ්‍යන්තරව ඒ කියන්නේ අපිට ගතිගුණ එල්ල ගන්න බෑනේ ඇගේ අපිට තියෙන ඒවා ඇති කරගන්නනේ ඕපනායක බුදුරජාණන්සේක ධර්මයේ පෙන්වා තියෙන ඕපනායක කියන්නේ ඕපනායක කියන්නේ මොකද්ද? තමා තුළට පමුණවා ගන්න ඕනේ. තමා තුළට පමුණවා ගන්න හරි අමාරුයි. තමා තුළට පමුණවා ගන්න ඕනේ. එතකොට ධර්මඥානය කියන්නේ යාට ආයුධයක් නෙවෙයි. ඒ ආයුධ කියලා මම අදහස් කළේ අනුන්ට පහර දෙන්න පාවිච්චි කරන එක නෙවෙයි. ධර්මඥානය කියන්නේ ආභරණයකුත් නෙවෙයි. ඒ කියන්නේ තමාව හුවා දක්ව ගන්න පාවිච්චි කරන එකකුත් නෙවෙයි. ධර්මඥානය කියන්නේ පිළිසරණක්. පිළිසරණක් කියන්නේ තමන්ගේ දුර්වලතා බැහැර කරලා තමන් තුළ යහපත් කුසලතා දියුණු කරගන්න උදව් කරන එකක්. ඒක අපි සිවුරු දාගෙන හෝ සිවුරු දාගෙන නැතුව හෝ ධර්මයේ තියෙන ඕනේ පිළිසරණක් ඇතුවමයි. ධම්මපටි සරණ. ධර්මයේ පිළිසරණ කරගන්න. ධර්මයේ ආවරණයක් කරගන්න බෑ. අපිට ආවරණයක් කරගත්තොත් අපි ඉවර වෙනවා. ධර්මයේ ආයුධයක් කරගන්නත් බෑ. එතකොටත් ඉවර වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආයුධයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මොන විදිහටද? තමන් තුළ හටගන්නා වූ කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස ධර්මයේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේවා අපි හොඳට තේරුම් අරගෙන අපේ ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස නියතමානී වීම පිණිස අපිට මේක උපයෝග කර ගන්න පුළුවන්. දැන් මේ සත්පුරුෂ ධර්මයේ ඇහුවට පස්සේ ඔබට හිතුනේ මොකද්ද? ඔබට හිතුනේ මොකද්ද මේකේ මොකක් මාතුල මොනවද ඇති කර ගන්න ඕනේ කියලා ඔබට මෙතන මොකද්ද? වාතුල නියතමානී කමමයි ඇති කරගන්න ඕනේ කියලායි පින්වත් ඒකමයි අපිට ඇති කරගන්න අමාරු. ඒ නිසා අපි ඇති කරගන්න ඕනෙත් නියතමානී කමමයි අපි ඇති කරගන්න ඕනේ. එතකොට මේ නියතමානී වෙන්න මේ වගේ බුද්ධ දේශනාවක් දැන් බලන්න අපිට අහන්න ලැබුණා ලෝකෙ වෙන කිසිම ආගමක කෙනෙකුට වෙන කිසිම දර්ශනයක මේ වගේම කතා වෙනවද? කිසිම තැනක කතා වෙන්නේ නැහැ. දැන් අර ඊයේ තිබුණා අපේ අර හැපි ග්‍රීන්ස් සංවිධානයේ පොඩි රැස්වීමක්. ඒකට නෝන කෙනෙක් ඇවිල්ලා කිව්වා ඇමරිකන් නෝන කෙනෙක් ඇමරිකන් ජාතිය මෙහෙවන්නේ බයිබල් පාඨයකින් කියලා. මේ බයිබල් පාඨයේ තියෙනවලු දෙවියන් වහන්සේ මිනිස්සුන්ව මැව්වා. සත්තු මැව්වා. කුරුල්ල මැව්වා. හැබැයි මේ සියලු දේ මේ අහස පොළොව මැව්වේ මනුෂ්‍යාව දෙවියන් වහන්සේගේ ස්වරූපේ මනුෂ්‍යයා මැව්වේ මනුෂ්‍යයාට රජ කරන්නයි. කියලා ඔක්කොම පාලනය කරන්නයි කෝ එක දෙන්නේ. ඒතර අර ගොළුට යන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ යටතේ සියලුම ජාතීන් සියලු සතුන් මේ අහස පොළොව තියෙන්න ඕනේ කියලා. ඒකට කියනවා ඔක්කොම හැදිලා තියෙන්නේ. ඒක මනුෂ්‍යයාගේ හිතසුව වෙනස පවතින සංකල්පයක් නෙවෙයි. අපිට තියෙන අදහස මොකද්ද? සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරන්න. බලන්න කොච්චර වෙනසක්ද කියලා. සියලු සතුන් කෙරෙහි කරුණාවේ මෛත්‍රියෙන් වාසය කරන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා අම්මා කෙනෙක් එකම දරුවාට ආදරය කරන්න යම්සේද අන් එවැනි ආකාරයට මේ ලෝක සත්‍යය කෙරෙහි දයානුකම්පාවෙන් වාසය කරන්න කිව්වා. බලන්න මොනතරම් වෙනස් මත දෙකක්ද. ඒක නිසානේ පින්වත්නි මේ බෞද්ධ ඉතිහාසයේ මේ